නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සංසාරේ ගමන් කරන කෙනෙකුට කලාතුරකින් ලැබෙනවා දුර්ලභ මොහොතක්. ඒ මොහොතට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණය කියන්නේ එක ඇසුරු සනක් ගන්න මොහොතින් නැති වෙලා යන එක. එතකොට සංසාරේ ගෙවන කෙනෙකුට ක්ෂණ සම්පත්තියක් ලැබෙනවා, ඉතාම දුර්ලභ එකක්. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ යමක් කල්පනා කරන්න පුළුවන්, හිතන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරන්න පුළුවන් මානසිකත්වයකින් යුක්තව උපදින්න ඕනේ. ඒක තමයි ක්ෂණ සම්පත්තියක් ලබන්ට උවමනා කරන සුදුසුකම. ක්ෂණ සම්පත්තිය බවට පත් වෙන එක නෙවෙයි. එබඳු කෙනෙකුට චතුරාරි සත්‍ය ධර්මයේ අහන්න ලැබෙන්න ඕනේ. එතකොට එබඳු බුද්ධිමත් කෙනෙකුට චතුරාරි සත්‍ය ධර්මයේ අහන්න ලැබිලා, අනේ මට චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට ඇත්නම් කොයිතරම් හොඳයිද කියලා සිතිවිල්ල පහළ වෙනවා. ඊට පස්සේ යාගේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. ක්ෂණ සම්පත්තිය කියන්නේ ඒක. දැන් බලන්න ඒක අහිමි වෙච්ච අයට කියනවා ඒ ක්ෂණය දුෂ්ට වුණා කියලා. දුෂ්ට ක්ෂණය කියනවා. දුෂ්ට වුණා කියන්නේ ක්ෂණය නෑ, ක්ෂණ සම්පත්තිය නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්ෂණ සම්පත්තිය නැති අය තමයි ලෝකේ ගොඩාක් ඉන්නේ. ක්ෂණ සම්පත්තිය දුෂ්ට වෙලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා අවබෝධ කරන්න ඕනේ කිනා NIRAYE. අවස්ථාව ගිලිලා යනවා. ක්ෂණ සම්පත්තිය ක්ෂණ සම්පත්තියක් නැහැ. දුෂ්ට ක්ෂණයක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධේ කිරීම ගැන කතා කරනවා. නමුත් යාටි අවස්ථාව අහිමි වෙලා තිරිසං අපායේදීලා. ඒ අවස්ථාවක් නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන කතා කරද්දී යාට ඇහින්නේ නැහැ. පිරේත ලෝකෙපදීලා. ක්ෂණීය දුෂ්ට වෙලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කරද්දී මිනිස් ලෝකේ ආයිපදීලා. චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙන්නේ නැති පළාතක. ක්ෂණයේ දුෂ්ටයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කරද්දී මිනිස් ලෝකේ ඉපදිලා එයා එතනම ඉන්නවා මන්දබුද්ධිකයි. ඒ ක්ෂණයේ දුෂ්ට ක්ෂණයක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කරද්දී මිනිස් ලෝකේ ඉපදිලා එයාට ඇහෙනවා එයා කේන්දර සරණ ගිහි. එයා නැකත් සරණ ගිහින්. එයා පත්තිනි අම්මල සරණ ගිහින්. එයා තිසරණේ අඳුනන්නේ නැහැ. එයා මිත්‍යා දෘෂ්ටියකට ගිහිල්ලා. ක්ෂණ සම්පත්තිය දුෂ්ට වෙලා යනවා. එයාට නෑ ක්ෂණේ. එයා ඒ කැරකි කැරකි එතෙන්ට මේනවා. ආරි සත්‍ය අවබෝධයට නැඹුරු වෙන්නේ නෑ. ක්ෂණ සම්පත්තිය හිතාමතා හිමි කරගන්නවා ඒ අය. චතුරාරි සත්‍ය ධර්මයේ කතා කරද්දී එයා ඉපදිලා ඉන්නවා දීර්ඝ ආයුෂ තියෙන බ්‍රහ්ම ලෝකික. ක්ෂණේ දුෂ්ටයි. ඉතාම බුද්ධිමත් කෙනෙක් ඉන්නවා ඉපදිලා. ධර්මය අවබෝධ කරන්න පුළුවන් එක්කෙනෙක්. නමුත් චතුරාරි සත්‍ය ධර්මයේ ඇහෙන්නේ කියන්න කෙනෙක් නැහැ. මොකටද කියලා අහනවා. ඒක හොයාගෙන යනකොට කොහෙද කියලා අහනවා. නිවන අල්ලේ තියලා පෙන්වන්න පුළුවන්ද කියලා අහනවා. ක්ෂණ සම්පත්තිය නැහැ. දුෂ්ටක්ෂණයක්. එහෙම බලනකොට දැන් ඔබ හිතන්නේ බුද්ධිමත් මනුස්ස ජීවිතයයි ආරි සත්‍ය අවබෝධ කරන ධර්මයයි එකට එකතු වෙලා තියෙන්නේ මේ රටේමත් කීයෙන් කී දෙනෙකුටද? මේ රටේමත් ක්ෂණ සම්පත්තිය තියෙන කීයෙන් කී දෙනෙකුටද? ක්ෂණ සම්පත්තිය අහිමි වෙච්ච ක්ෂණ සම්පත්තියට එන්න ඉඩක් නැති මග අවුරණ අයනේ වැඩි. එතකොට බලන්න මේ රටේම කීයෙන් කී දෙනෙකුටද ලැබෙන්නේ? ලෝකෙ අනිත්‍යය ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙම බලනකොට. නමුත් අපේ මේ බුද්ධිමත් ජීවිතයේ ක්ෂණ සම්පත්තිය අතහැරියොත් බුදුරජාණන් වහන්සේ වදාළේ කනාතීතා සෝචಂತಿ නිරයම්මි සමප්පිතා. මේ ක්ෂණ සම්පත්තිය අතහැරිච්ච අය නිරී ගිහින් දුක් විඳිනවා. ඒක තමයි ස්වභාවය. බුද්ධිමත් කෙනා කවුද කියලා එකපාරට හොයන්න බෑ. නමුත් මෙහෙම එකක් තියෙනවා. චතුරාරි සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒ යමා නිවන ගැන අසද්දී ඒකේ හිත පහදිනවා නම් අන්න අපි තේරුම් ගන්න ඕන එයා බුද්ධිමත් කෙනෙක් කියලා. වෙන කිසිම ක්‍රමයකින් බුද්ධිය හොයන්න බෑ. කොච්චර උගත් වුණත් හොයන්න බෑ බුද්ධිය. දම් බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳම පාඩම අපිට අර ජම්බුකගේ කතාව. ජම්බුක රහතන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය ගැන කිව්වා. එයාට ඕන වුණා විශේෂ පුද්ගලෙක් වෙන්න. එයා ඒ වෙනුවෙන් මොකද කළේ? ඉන්දියාවේ තියෙන ස්වභාවයක් ඒක. ඉස්ලාම් එයා ඇඳුම් ගැලෙව්වා. නිර්වත් තාපසයෙක් වුණා. ඊට පස්සේ පල්ලෙට දෙකක් අරගෙන එයාගේ කෙස් රැවුල් ලුදුරන්න ගත්තා. තනි කකුලෙන් හිටගත්ත කන්දක් උරට ගිහින් මිනිසුන්ට ආරංචි වුණා ආන්න අසවල් කන්දේ මහා බල සම්පන්න කෙනෙක් ඉන්නවා. මිනිස්සු වැඳගෙන ගියා. ඉත අපිට ආරංචි වුණා තාන් අසවල් ගහේ දේව රූපයක් ලැබිලා තියෙන. වැඳගෙන යන්නේ ආන් ඒ වගේ වැඳගෙන ගියා. ගියාම අවයි උපවාසේ තනි කකුලෙන් හිටගෙන ඉන්නේ උඹලට ආදරේ නිසා. දැන් මිනිස්සු තවත් පැහැදුනා. ඒ මොකද මං අනිත් කකුල තිබ්බුත් මේ පොළොව කම්පා වෙනවා. උඹලට ඉන්න බැරුව යනවා. සාදු කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? මිනිස්සු ටික පෙරත්ත කරන්න ගත්ත. අනේ අපේ දානවිලක් බාර ගන්නද? අම්බලට ඉතින් කියන නිසා මාසෙ ටික දවසක් දෙන්නම් කිව්වා. ඉතින් මුකෝ ආඩම් බැඳලා දම් පැන් උයාගෙන ගියා. ඉතින් මේ තාපසයා මොකද කළේ? තනකොළ ගහක් අරගෙන අර වෑංජන වල ගාලා දිවේ ගාගෙන කිව්වා, "හරි හරි ඇති දැන් උඹලට පිං සාදු" කිව්වා. දැන් බලන්න මේ ලෝකේ හැමදේම තියෙන தත්ත්වයේ රෑට මෙයා යනවා පොදු වැසිකිළියට. වේලිච්ච අසූචි හොඳට සප්පායන් වෙනවා. මේ කර්ම විපාකයක් ගෙවනවා පසේ බුදුරජාණන් වහන්සේ නමකට නිඳා කළා. මෙයා මේ ජීවිතේ ගෙවුවා අවුරුදු 55ක්. 55 වෙනි අවුරුද්දේදී මෙයා හරි වාසනාවක් උදා වුණා. මෙයාට ක්ෂණ සම්පත්තිය මත වුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනකොට මෙයාගේ හිත පැහැදුනා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අපේ රටේ බලන්න කීයෙන් කී දෙනෙකුට හිත පහදින්නේ ඒකට? නිවනට බණිනවා. එතකොට බලන්න පහදින්නේ නැහැ නිවන ගැන. චතුරාර්ය සත්‍ය ගැන පහදින්නේ නැහැ. මේ තාපසයා ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක්, ජම්බුක. මෙයා පැහැදුනා. එයා හිතුවා මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන. මම ගියේ පාර වැරදි. කොච්චර නිහතමානී වුණාද එයා? එයා ශ්‍රාවකෙක් වුණා. ශ්‍රාවකෙක් බවට පත් වෙලා අර ඔක්කොම වීසි කළා දැම්මා. පැවිදි වුණා. සුදු කාලයයි අරහත්ත්වයට පත් වුණා. දැන් බලන්න උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා කියනවා, මං අවුරුදු 55කේ ජීවිතය ගෙව්වා. මට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හමු නොවුණා නම් මම නිරයේ. එතකොට බලන්න බුද්ධිමත් මිනිස්සයා ඉන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අපාය යනවා. රහත් වෙන්න පින තියන අය ඉන්නවා. මාර්ගඵල ලබන්න පින තියන අය ඉන්නවා. ඒ අයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අපාගත වෙනවා. අපි දන්න හඳුන්න කී දෙනෙක් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් පින තියන අය අපාගත වෙන්නේ නැද්ද? කියන්න කෙනෙක් නැහැ මේක. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා දුකින් නිදහස් වෙන්න පුළුවන් මේකයි බුද්ධ ශාසනය කියලා කියා දෙන්න පිරිස නැහැ. ඒක වළක්වන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි මනුස්ස ජීවිතයයි අපේ මේ සංසාර ජීවිතයේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය. ඔබට මේ ලැබුණේ මේ බුද්ධ කාලයේ කීවෙනි වතාවටද මේ? කියන්න බෑනේ. මට අවස්ථා දෙකක්. එකක් හම්බුණා මට, මේ ආයෙමත් හම්බුණා අවස්ථාවක්. ක්ෂණ සම්පත්තියක් එක බුද්ධ කාලයක දෙතුන් පාරක් කෙනෙකුට ලේසින් ලැබෙන්නේ නැහැ. සමහරට අපිට මේ කල්ප ගානකින් තමයි මේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ. දැන් මේ ලංකාවේම ගමු. කීයෙන් කී දෙනාටද ක්ෂණ සම්පත්තිය නියම විදිහට ලැබෙන්නේ? අනේ නිසා මේක අතිශයම දුර්ලභයි. සමහර විට ඔබට කල්ප ගානකට පස්සේ මනුස්ස ජීවිතේ ලැබෙන්නේ නැති කොච්චරවත් ක්ෂණ සම්පත්තියක් ලැබෙන්නේ නැහැ. එහෙම මනුස්ස ජීවිතේ ලැබිලා චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබිලා හිත පැහැදිලා අනේ මටත් මේ ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් ඈතර වෙන්නට ඇත්නම් කොයිතරම් හොඳද කියලා හිතෙන්නේ. ආන්නේ ක්ෂණ සම්පත්තිය කල්ප ගානකට පස්සේ ලැබෙන එක. අන්නේකන මේ ධර්මයට ගොඩාක් ආස කරන්න ඕන. ගෞරව කරන්න ඕන. ඉතින් අද අපි කවුරුත් දන්න දෙයක්, කවුරුත් දන්න සූත්‍රයක් තමයි උගන්වන්නේ. මේ දේශනාව ගිරිමානන්ද සූත්‍රය. අහලා තියෙනවනේ ගිරිමානන්ද සූත්‍රය. අසනීපෙච්ච වෙලාවට කියවන්නේ නේ. ඒකේ අර්ථ අද අපි ඉගෙන ගමු. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ බෙහෙතක් හැටියට පාවිච්චි කරන්න තමයි. නමුත් ඒක සංසාර ලෙඩට. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ එතකොට රහතන් වහන්සේ නමක්. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගොඩක් අසනීප වෙලා රෝගී තත්ත්වයෙන් වැඩ සිටියා. ගොඩාක් ගිලන් වෙලා හිටියා. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේට මෙම කියා හිටියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ හොඳටම අසනීප වෙලා කායික දුකට පත් වෙලා බලවත් ගිලන් ගිලා සිටිනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ කෙරෙහි අනුකම්පාව පුදවාගෙන ඒ ස්වාමින් වහන්සේ ළඟට වඩිනසේක්වා කියලා ඉල්ලා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද ඔබ ගිරිමානන්ද භික්ෂුව ළඟට ගිහින් මෙන්න මේ දස සංඥා කියන්න. දස සංඥා කියලා කියන්නේ ජීවිතයේ දිහා බලන ආකල්ප 10ක්. ජීවිත දිහා බලන ක්‍රම 10ක්. මේක කියන්න. ඔබ මේ දස සංඥා ගිරිමානන්ද භික්ෂුවට කියනකොටම ඒ ගිරිමානන්ද භික්ෂුව සම්පූර්ණයෙන්ම සනීප වේවි. කියලා ඔන්න දැන් දස සංඥා උගන්වනවා. පළවෙනි එක තමයි අනිච්ච සංඥා. දෙක අනත්ත සංඥා. තුන අසුබ සංඥා. හතර ආදීනව සංඥා. පහ පහන සංඥා. හය විරාග සංඥා. හත නිරෝධ සංඥා. අට සබ්බ ලෝකේ අනබිරත සංඥා. නවය සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. දහය ආනාපාන සති. දැන් මේ එකක් එකක් ගානේ මේ ජීවිතයේ දිහා බලන්නයි බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරලා තිබෙන්නේ. ජීවිතයේ දිහා බලන ක්‍රම පළවෙනි එක මොකද්ද? අනිත්‍ය සංඥා. ජීවිතයේ දිහා බලන්න කිව්වා අනිත්‍ය දෙයක් දිහා බලන හැටියට. ජීවිතයේ දිහා බලන්න කිව්ව මොකක් දිහා බලන හැටියටද? අනිත්‍ය දෙයක් දිහා බලන හැටියට. මේකේ තියෙනවා රූපං අනිච්ඡං. බලන්න කිව්වේ කොහොමද? රූපය අනිත්‍ය වූ රූපයක් කියලා. මොකද්ද රූපය කිව්වේ? සතර මහා භූතයන්ගෙන් හටගත්තු සතර මහා භූතයන් හෝ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේ මේ ශරීරේ දිහා බලන්න කිව්වා. මේක රූපයක්. මේ රූපය අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙයක් හැටියට මේ රූපෙ දිහා බලන්න කිව්වා. එතකොට අපි හිතුවත් නැතත් රූපයක ස්වභාවය මොකද්ද? අනිත්‍ය. බුදුරජාණන් වහන්සේක බලන්න කිව්වේ මෙහිමයි කියන පින්වත් ආනන්ද භික්ෂුවක් ගහක් යටට ගිහින් හෝ ආරණ්‍යට ගිහින් හෝ හිස් තැනකට ගිහිල්ලා හෝ ඔන්න විමසන්න ගන්නවා ජීවිතේ දිහා බලන්න කුමක් වශයෙන්ද? අනිත්‍ය වශයෙන්. අස්ථිර වූ වෙනස් වී යන නැසී වෙනසී යන දෙයක් දිහා බලන විදිහට බලන්න කිව්වා. මොකක් ගැනද? මේ ජීවිතේ ගැන බලන්න කිව්වා. මේ රූපය අනිත්‍යයි කියලා බලන්න කිව්වා. පින්වතුනි අපි නිට්ටයයි කිය කී හිතනවා කියමු. ඒත් මේ රූපයේ ස්වභාවය මොකද්ද? අනිත්‍යමයි. අපි නිට්ටයයි කියන හැඟීමක් නිසා තමයි දුක් විඳින්නේ. නිට්ට දෙයට ආසා ඇති වෙලා නිට්ටයයි කියන හැඟීමකට මුලා වෙලා ඒකට අපි ආස කරන්න ගිහිල්ලා ඒක අනිත්‍ය වෙනකොට අපි දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම හිතන්න කිව්වා. වේදනා අනිත්‍යයි. වේදනා හටගන්නේ ඇසී ස්පර්ශයෙන් හටගන්නවා විඳීම. ඒකත් හොඳට සිහියෙන් බලන්න කිව්වා අනිත්‍යයි කියලා. කනී ස්පර්ශයෙන් හටගන්නවා විඳීම. ඒක දිහාත් සිහියෙන් බලන්න කිව්වා අනිත්‍යයි කියලා. නාසී ස්පර්ශයෙන් හටගන්නවා විඳීම. ඒක දිහා සියෙන් බලන්න කිව්වා අනිත්‍යයි කියලා. දිවේ ස්පර්ශයෙන් හටගන්නවා විඳීම. ඒක දිහාත් සිහියෙන් බලන්න කිව්වා. අනිත්‍යයි කියලා. කයේ ස්පර්ශයෙන් හටගන්නවා විඳීම. ඒක දිහාත් සිහියෙන් බලන්න කිව්වා. අනිත්‍යයි කියලා. ඊළඟට මනසට අරමුණු වෙනකොට මනසේ ස්පර්ශය තියෙනවා. එතනත් විඳීමක් ඇති වෙනවා. සැපක් වේවා, දුකක් වේවා, මධ්‍යස්ථයක් වේවා. ඒ ඔක්කොම විඳීම් අනිත්‍යයි කියලා බලන්න කිව්වා. ඊළඟට බලන්න කිව්වා හඳුනාගන්න ලෝකේ අනිත්‍යයි කියලා. එහෙන් හඳුනගන්නේ මොනවද අපි? රූප. එහෙන් දකින්න රූප අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න කිව්වා යාට. එයා නෝනින් සිහි කරනවා ඒක. කනින් අහන ශබ්ද අනිත්‍යයි කියලා ශබ්ද අඳුනා ගන්නවා. ඒ අඳුනා ගන්න ශබ්ද අනිත්‍යයි කියලා එයා ඒකේ ඇත්ත දකින්න හිත පුරුදු කරන්න කියනවා. නාසයෙන් ගඳ සූඳ අඳුනා ගන්නවා. ඒ අඳුනා ගැනීම අනිත්‍යයි කියලා පුරුදු කරන්න කිව්වා. දිවෙන් රස අඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීමත් අනිත්‍යයි කියලා පුරුදු කරන්න කිව්වා. කයෙන් පහස අඳුනා ගන්නවා. ඒ අඳුනා ගන්න පහසත් අනිත්‍යයි කියලා පුරුදු කරන්න කිව්වා. මනසින් අරමුණු හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න හැදිනිල්ලත් අනිත්‍යයි කියලා පුරුදු කරන්න කිව්වා. මේ විදිහට රූප, වේදනා, සංඥා, ඒ වගේම සංකාර කිව්වේ ඇහෙන් රූපේ අඳුනගත්තාම ඒ අඳුනගත් රූපය ගැන චේතනා ඇති වෙනවා. ආන්ගේ චේතනා අනිත්‍යයි කියලා දකින්න කිව්වා. කනින් ශබ්ද අහනකොට ඒ අහන ශබ්ද ගැන චේතනා ඇති වෙනවා. අන්නේ චේතනා අනිත්‍යයි කියලා දකින්න කිව්වා. නාසින් ගඳ සුවඳ අඳුන ගන්නකොට හඳුනා ගන්නා ගඳ සුවඳ ගැන චේතනා ඇති වෙනවා. අන්නේ චේතනා අනිත්‍යයි කියලා දකින්න කිව්වා. දිවට රස දැනෙනකොට ඒ රස ගැන චේතනා ඇති වෙනවා. අන්නේ චේතනා අනිත්‍යයි කියලා දකින්න කිව්වා. කයට පහස දැනෙනකොට පහස ගැන චේතනා ඇති වෙනවා. අන්නේ චේතනා අනිත්‍යයි කියලා දකින්න කිව්වා. මනසට අරමුණු හිතෙනකොට ඒ අරමුණු ගැන චේතනා ඇති වෙනවා. මේ චේතනා පවා අනිත්‍යයි කියලා හිතන්න කිව්වා. මේ විදිහට හිතනකොට යාට ඒවායේ අනිත්‍ය දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා දැන් විඥාණය ගැන අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා. දැන් ඇහෙන් රූපි දැන ගන්නවා. ඒ දැනීම තමයි විඥාණය කනිත්‍ය එකක්. කනින් ශබ්ද දැන ගන්නවා. ඒ දැනීම විඥාණයයි. ඒක අනිත්‍ය එකක්. නාසින් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. ඒ ආග්‍රහණය නාසින් ගඳ සුවඳ දැනීම විඥාණයයි. ඒක අනිත්‍ය එකක්. දිවෙන් රස දැන ගන්නවා. ඒ දැනීම විඥාණයයි. ඒක අනිත්‍ය එකක්. කයෙන් පහස දැන ගන්නවා. ඒ දැනීම විඥාණය අනිත්‍ය එකක්. මනසට අරමුණු දැන ගන්නවා. ඒ දැනීම විඥාණයයි අනිත්‍ය එකක්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න කියන පැත්තකට ගිහින් තමන් ගැන අන්න එතකොට තමයි යාට ඇත්ත පේන්න පටන් ගන්නෙ. ඒ ඇත්ත තමයි යථාභූත ඥානය. යථාභූත ඥානය ඇති වෙන හැටියට අනිත්‍ය වශයෙන් ඒක බැලීම ජීවිතේ දිහා බලන එක ක්‍රමයක්. දැන් මේක කරන්න බෑ සිහිය පිහිටුවා ගන්න නැතුව. මේක කරන්න බෑ ධර්මයේ ශ්‍රවණය කළ නැතුව. මේක කරන්න බෑ ධර්මයට ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැතුව. ඇයි මේක අනිත්‍යයි අනිත්‍යයි කියනකට ශ්‍රද්ධාව නැති එක්කිනාට ඒ අනිත්‍ය කියන වචනෙටත් තරහයි. එයා තරහ වෙන වචන මොකද්ද මේ කියන එකේ තේරුම නිතර අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා. මොකද එයාගේ හිතේ තියෙන්නේ මොකද්ද? ඔව් අනිත්‍ය කියලා කිව්වම කඩාගෙන වැටෙයි කියලා. නිත්‍යයි කියලා කිව්වම තමයි කෙලින් හිටින්නේ කියලා. ඒ මොකද මේ මිත්‍යා දෘෂ්ටි ඇති. ඒ ධර්මයට එන්නේ නැහැ. ශ්‍රද්ධාව නැහැ. ධර්මයේ කෙරේ පහදින්නේ නැහැ. ධර්මයේ කෙරේ පහදින කිනා දන්නවා අපි කිව්වත් නැතත් අනිත්‍යදේ අනිත්‍යමයි. එතකොට ඊකින අන්න පළවෙනි සංඥාව පුරුදු කරනවා. ඒ තමයි අනිත්‍ය සංඥා. දෙවෙනි එක අනත් සංඥා. අනත් සංඥා මේකේ තියෙනවා චක්කුං අනත්තා. ඇස අනාත්මයි. අපි ඒක තවත් සරල කරගමු. ඇසට අයිතිකාරියෙක් නැහැ. අපි අයිතිකාරයෙක් මවාගත්තට අයිතිකාරයෙක් නැහැ. රූප අනත්තා. රූපවලට අයිතිකාරයෙක් නැහැ. අයිතිකාරයෙක් නැති රූප තියෙනවා. අයිතිකාරයෙක් නැති කනක් තියෙනවා. අයිතිකාරයෙක් නැති ශබ්ද තියෙනවා. අයිතිකාරයෙක් නැති නාසයක් තියෙනවා. අයිතිකාරයෙක් නැති ගඳ සුවඳ තියෙනවා. අයිතිකාරයෙක් නැති දිවක් තියෙනවා. අයිතිකාරයෙක් නැති රස තියෙනවා. අයිතිකාරයෙක් නැති ඇඟක් තියෙනවා. අයිතිකාරයෙක් නැති පහසක් තියෙනවා. අයිතිකාරයෙක් නැති සිතක් තියෙනවා. මනසක්. අයිතිකාරයෙක් නැති අරමුණු තියෙනවා. අන්න බලන්න කිව්වා. ඇහි අයිතිකාරයෙක් නැහැ කියලා. අපිට අමාරු වැඩක් ඕක. ඇයි ඒ? අපිට කාලයක් තිස්සේ මුල් බැසගෙන තියෙන්නේ අයිතිකාරයෙක් ඉන්නවාමයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔන්න බලන්න එතකොට වෙනස. සාමාන්‍ය ලෝකයා හිතන කල්පනාවට වඩා මේක වෙනස්. මේකට කියන්නේ මොකද්ද? උඩුගම් බලා යනවා කියලා. සාමාන්‍ය ජනතාවගේ තියෙන්නේ යටිගම් බලා යෑම. වැල යන පැත්තට මැස්ස ගහින්න. මේක ඒක නෙමෙයි. මැස්ස ගහලා මැස්සට ඕන හැටියට වැල ගන්නවා. ආනේ නිසා මේක අමුතු දෙයක්. කෙනෙකුට එකපාරට මැව්වහම අමුතු දෙයක්. නමුත් යා ඒ අමුතු දේ අමුතු නොවි යථාර්ථයක් වෙන්නේ බුද්ධිය පාවිච්චි කරත් විතරයි. බුද්ධිය පාවිච්චි කළේ නැත්නම් ඒ අදහස ඇහෙනකොට මෙයා තැති ගන්නවා. මේකේ ආත්මයක් නැහැ කියන එකටම තැති ගන්නවා. අයිතිකාරයක් නැහැ කියලා බලන්න බයයි. බුද්ධිය පාවිච්චි කරගන්න බැරි වුණාම. බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනා බලනවා එහෙම. අපි මේ අයිතිකාරයෝ මවාගෙන ඒ මවාගත්තු අයිතිකාරයන්ගෙන් යකඩ කූරු අරගෙන ඒවයින් හිර කූඩු තනාගෙන ඒවට ඉබ්බොදාගෙන ඒව අස්සට ගිහිල්ලා යතුරු හංගල යතුරු හොයනවා. ඒ වගේ එකක් තමයි අපේ මේ ජීවිතවලට. අපි විසින් සංකල්ප ගොඩනග අපි විසින් අදහස් මතවාද ගොඩනගමින් හිර කූඩු වගේ මේ මතවල අපි හිර වෙලා ඉන්නවා. නිකන් නෙමෙයි එළියට යන්න බැරි වෙන්න ඉබ්බොදාගෙන ඉන්නවා. ඒ අතුරත් හංගලා හංගපු තැන Taman දන්නෙත් නැහැ. අන්න ඒ වගේ එකක් තමයි කරගෙන තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ අතුරු හොයාගන්න තියෙන්නේ කවුද? Taman විසින්මයි Taman හංගපු තැනින් අතුරු ගන්න ඕනේ. ආනේ අතුරු හොයන ක්‍රමේ තමයි මේ. මේ විදිහට හිතන්න කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලස්සනට විස්තර කරනවා මේවා. මේ ඇසයි රූපයයි අතර සම්බන්ධේ කළු හරකයි සුදු හරකයි වගේ පෙන්වා දෙනවනේ. කළු හරකකෝ සුදු හරකකෝ ඉන්නවා කඹේකින් ගැට ගහලා. කඹේකින් ගැට ගහලා කළු හරක සුදු හරකයි දෙන්න අත ඇරලා ඉන්නවා. දැන් කළු හරක යනකොට සුදු හරකට පුළුවන්ද නිදහස් වෙන්න? බෑ. සුදු හරකටත් ඒ එක්කම යන්න වෙනවා. සුදු හරක යනකොට කළු හරකටත් ඒ එක්කම යන්න වෙනවා. දුර ඉඳලා බලන් ඉන්න කෙනෙක් කියාවි ආම්බලාපල්ල සුදු හරක නිසා කළු හරක යනවා. අනිත් එක්කෙනා කියන්නේ නෑ ඔබට වැරදිලා. කළු හරක නිසා සුදු හරක යනවා කියලා. නමුත් දෙන්නටම වැරදිලා. ඒ කළු හරක සුදු හරකයි දෙන්නම යන්නේ කඹේ නිසා. යම් මොහොතක මේ කඹේ කැපුවනම් දෙන්න දෙපැත්තට යනවා. දෙන්න නිදහස්. ආන් ඒ වගේ තමයි මේ ඇසටයි රූපෙටයි අපි බැඳිලා ඉන්නේ ආසාව නිසා. කනටයි ශබ්දෙටයි අපි බැඳිලා ඉන්නේ ආසාව නිසා. නාසයටයි ගඳ සුවඳටයි අපි බැඳිලා ඉන්නේ ආසාව නිසා. දිවටයි රසයටයි අපි බැඳිලා ඉන්නේ ආසාව නිසා. කයටයි පහසටයි බැඳිලා ඉන්නේ ආසාව නිසා. මනසටයි අරමුණු වලටයි බැඳිලා ඉන්නේ ආසාව නිසා. ආසාව නැමති වරපටින් රැහන් පටින් අයෝමේ වරපටින් අපිව බැඳලා තියෙන්නේ. එමණියම් දවසක මේ රැහන් පටියේ සිඳ බිඳ දමන්න අප දක්ෂ වෙනවාද? එදාට අපි ඇසිනුත් නිදහස් වෙනවා. රූපවලුනුත් නිදහස් වෙනවා. කනිනුත් නිදහස් වෙනවා. ශබ්දවලුනුත් නිදහස් වෙනවා. නාසයනුත් නිදහස් වෙනවා. ගඳ සුවඳින් නිදහස් වෙනවා. දිවෙන් නිදහස් වෙනවා. රසයෙන් නිදහස් වෙනවා. කයින් නිදහස් වෙනවා. පහසින් නිදහස් වෙනවා. මනසින් නිදහස් වෙනවා. මනසට සිටින අරමුණු වලින් නිදහස් වෙනවා. නිදහස් වෙන්නේ නම් අපිට අවබෝධ වෙන්න ඕනමයි මේකේ අයිතිකාරී නෑ කියලා. ආන්න ඒක තමයි සිහි කරන්න තියෙන්නේ. මොකද්ද මේ ඇසට මේ ඇස අයිතිකාරී නැති දෙයක්. අන්න එතකොටයි එයාට ඇහැ පිළිබඳව මධ්‍යස්ත බලන්න පුරුදු වෙන්නේ. අනුසතු දෙයක් වගේ. දැන් අනුන්ගේ දේවල් පුළුවන්ද අපට ඕන හැටියට පාවිච්චි කරන්න? බෑනේ. අපට ඕන හැටියට අනුන්ගේ දේවල් පාවිච්චි කරන්න බෑ. යාගේ ගිල්ලගෙන ආවත් ණයට ආයෙත් ඉල්ලන වෙලාවට අපි ඒක කොච්චර වැඩ තිබ්බත් ඒක දෙන්න ඕනේ අපි. ආයෙත් ඉල්ලන වෙලාවට අපි දෙන්න ඕනේ. ඊළඟ එක තමයි ඒක අපට ඕන හැටියට පාවිච්චි කරන්න බෑ. ඒක පාවිච්චි වෙන්නේ අනුන්ට ඕන හැටියට. ඒ වගේ තමයි මේ ඇස් දෙක අපට ඕන හැටියට පාවිච්චි කරන්න හිතාගෙන හිටියට බෑ. කන් දෙකත් එහෙමයි. නාසිත් එහෙමයි. දිවත් එහෙමයි. කයත් එහෙමයි. මනසත් එහෙමයි. රූපත් එහෙමයි. ශබ්දත් එහෙමයි. ගඳ සුවඳත් එහෙමයි. රසත් එහෙමයි. ස්පර්ශයත් එහෙමයි. අරමුණුත් මේ ඔක්කොම අනුන් සතු දේවල් වගේ, අනුන්ගේ දෙයක් වගේ. තමන්ගේ පාලනයට අයිති නෑ ඒක. නමුත් අපි විසින් අනුන්ගේ දෙයක් අරගෙන මේක මගේ මගේ මගේ කී කී ඉඳලා අයිතිකාරිය ආපගම මොකද වෙන්නේ? ආන් ඒ වගේ තමයි අපට අයිති නෑ. අපට අයිති නෑ. ඔබට මතක් වෙනුනේ මේ වෙනකට මේකට අදාළ බුද්ධ දේශනාව මම ගන්නලා තියෙනවා. මොකද්ද? නැතුම් හැ අයිතිකාරිය නෑ. ඔබට අයිති නෑ. ආන්න බලන්න. ඇසට අයිතිකාරයක් නෑ. කනට අයිතිකාරයක් නෑ. නාසයට අයිතිකාරයක් නෑ. දිවට අයිතිකාරයක් නෑ. කයට අයිතිකාරයක් නෑ. මනසට අයිතිකාරයක්. අයිතිකාරයක් නැති දෙයක් දිහා බලද්දි හේතුඵල ධර්මක ක්‍රියාකාරීත්වය අන්න පේන්න ගන්නවා යාට. එතකන් යාට හේතුඵල ධර්මක් නෙමෙයි පේන්නේ. එතකන් පේන්නේ මොකද්ද? මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ කය, මගේ හිත. ඒ මම කියන හැඟීම තමයි ඒතන රැහන්පට. ඒ රැහන්පට සිඳි බිඳි යනවා. එයා මේක දකින්නකට අයිතිකාරයක් නැති එකක් හැටියට. එතකොට එයා කොච්චර සිහිය දිනු කරන්න ඕනද? සිහිය පිටවන්න ඕනද? ඒකයි මේකට ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. දැන් මේ වගේ කල්පනා කරන්න පුළුවන් කාලයක්, ඒබඳු අවස්ථාවක් අපට ආයෙමත් අපේ ජීවිතේ ලැබෙවි කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ නිසා අපි අපේ ජීවිතේ අපේ වයසෙ ඉක්මවා යන්න කලින්, අපේ කල්පනාව දුර්වල වෙන්න කලින් අපි මේ එකක් හෝ පුරුදු කරලා තියෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට සංඥා දෙකක් ජීවිතය ගැන බලන පළවෙනි ක්‍රමේ තමයි අනිත්‍ය වශයෙන් බැලීම. ජීවිතය දිහා බලන දෙවෙනි ක්‍රමේ තමයි අයිතිකාරයෙකුගෙන් තොර දේවල් හැටියට බැලීම, අනාත්ම වශයෙන් බැලීම. අයිතිකාරයෙක් නැත්තම් ඒක තමාගේ වශයෙන් පවත්වන්න බෑනේ. ඊළඟ එක තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න කියලා මේ ශාරීරියේ දිහා අපි අකමැතිම පිළිවෙලට ඒ තමයි ඔව් බලන්න කැමති සුභ වාසියෙන්මයි බලන්නේ. ඒකට තමයි මේ ලෝකෙ ක්‍රීම් වර්ග, සෙන්ට් වර්ග, කොණ්ඩා මෝස්තර, ඇඳුම් පැළඳුම්, සපත්තු, ආභරණ මේ ලෝකෙ සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ මොකේටද? ඔව් මේ සුභ සංඥාව සරසන්නයි. මේ ලෝකෙ සියලු දේ නිර්මාණය වෙලා තියෙන්නේ සුභ සංඥාව සරසන්නයි. මේ නිසා ඒකට සුභ සංඥාවට මිනිස්යන් පුදුම විදියට ඇලුම් කරනවා. ඒකයි දැන් වාහනයක් උගන ගන්න ඕන නම් මොකද කරන්නේ? වාහනිකවට හේතු කරන සුභ සංඥාවක්. එහෙම නැද්ද? ඔව්. ඇඳුමක් විකුණ ගන්න ඕන නම් මොකද කරන්නේ? ඇඳුමක් කන්ද නොසුභ සංඥාවකට. ආවරණයක් විකුණ ගන්න ඕන නම් මොකද කරන්නේ? ආවරණේ පළඳ නොසුභ සංඥාවකට. මෙන්න මේ වගේ හැම තිස්සෙම අපිට පුරුදු වෙලා තියෙන මොකද්ද? සුභ සංඥාවක්. මේක අනිත් පැත්ත හරවනවා කියන එක බුද්ධිමය ප්‍රාතිහාර්යක් කෙනෙක් කරගන්න. ඒ කියන්නේ යා තමයි ඇත්ත දකින්න එක්කෙනා. ඒක සුභ සංඥාවේ පිහිටපු කෙනෙකුට නම් ඒක මහ නපුරු අදහසක් වගේ පෙනේවි. පිළිකුල් වශයෙන් අසුභ වශයෙන් බලලා මේ පෞල් කඩාකප්පල් කරන්න හදනවයි මේ හාමුදුරුව කියලා. ඒකින් රටේ යන්නේ බුදුරජාන් වහන්සේට ඔය චෝදනාව එහෙමම ගියානේ. පෞල් කඩාකප්පල් කරන්න හදනවා. මේ අවුල් වෙනවා. මේ ප්‍රශ්න හැදෙනවා. මේ නිවන ගැන කතා කරන්න ගිහලා මොනවද මේ කියලා අන්‍ය ආගමිකයෝ, අන්‍ය තීර්ථකයෝ ඔක්කොම චෝදනා කරන්න ගත්තා. අද ඒ චෝදනාව මට එනවා. ඒ ඉන්නේ බෞද්ධ වීසින් ඉන්නේ අන්‍ය තීර්ථකයන්ගෙන් තමයි. එතකොට නමුත් මේ අසුබේ කියන්නේ බුද්ධිමේ ප්‍රාතිහාරයක් මේ මනසක සිදුවෙන. ඇයි ඒ? එයාට පුළුවන් නම් සුභ සංඥා විනිවිද සත්‍ය දකින්ද? එයාගේ හිත විරාගී වෙන බව හැබෑව. නමුත් ඒක තමයි නියම සුන්දරත්වය. එතන ශෝකේ නෑ. එතන දුක්ඛඳුළු නෑ. එතන සුසුම් හෙලීම නෑ. එතන සුන්දර විරාගයක් තියෙනවා. ඉතින් මේ නිසා මේ දක්වා ඒ තත්ත්වයට මිනිස් මනස දියුණු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේවා අපට උගන්වා වදාළේ. ඉතින් උන්වහන්සේ උපමාවකින් අපට කියා දුන්නා දෙපැත්තකට තියෙන මල්ලක් තියෙනවා. ඒ මල්ලේ තියෙනවා ධාන්‍ය වර්ග. ඒ ධාන්‍ය වර්ග ඇස් පේන එක්කෙනෙක් ඒ මල්ල ලිහලා ඒ ධාන්‍ය වර්ගය එළියට අරගෙන ගොඩවල් ගහනවා. මෙව්වා වී, මෙව්වා මෑ, මෙව්වා තල, මෙව්වා මුං ඇට, මෙව්වා කඩල. ආන් මේ වගේ දෙපැත්තකට තියෙන මල්ලක් වගේ ධාන්‍ය වර්ග පුරවපු මල්ල යම්සේද, ඒ වගේ අසූචි පුරවපු මේ මල්ල, මේ මල්ලේ කට ලිහිලා නුවණ තියෙන ඇස් ඇති පුරුෂයා ගොඩවල් ගහනවා. මේවා කෙස්, මේවා ලොම්, මෙව්වා නියපොතු, මේවා දත්. මේකේ තියෙන ලස්සනට අත්ථි ඉමස්මින් කායේ, මේ කයෙහි කෙස් තියෙනවා, මේ ශරීරේ ලොම් තියෙනවා, මේ ශරීරේ නියපොතු තියෙනවා, මේ ශරීරේ දත් තියෙනවා, මේ ශරීරේ සම තියෙනවා, මේ ශරීරේ මස් තියෙනවා, මේ ශරීරේ නහරවැල් තියෙනවා, මේ ශරීරයේ ඇට සැකිල්ලක් ඇට තියෙනවා. මේ ශරීරයේ ඇට මිදුළු තියෙනවා. මේ ශරීරයේ වකුගඩු තියෙනවා. මේ ශරීරයේ හෘද මාංශයක් තියෙනවා. මේ ශරීරයේ අක්මාව තියෙනවා. මේ ශරීරයේ පෙනහළු තියෙනවා. මේ ශරීරයේ තමයි කුඩා බඩවැල් තියෙන්නේ. මේ ශරීරයේ තමයි මහ බඩවැල් තියෙන්නේ. මේ ශරීරයේ තමයි අසුචි ගොඩක් තියෙන්නේ. මේ ශරීරයේ තමයි පිත තියෙන්නේ. මේ ශරීරයේ තමයි සෙම තියෙන්නේ. මේ ශරීරයේ තමයි හැරව තියෙන්නේ. මේ ශරීරයේ තමයි ලේ තියෙන්නේ. මේ ශරීරයේ තමයි දහඩිය තියෙන්නේ. මේ ශරීරයේ තමයි තෙල් මන්ද තියෙන්නේ. මේ ශරීරයේ තමයි කඳුළු තියෙන්නේ. මේ ශරීරයේ තමයි වුරුණු තෙල් තියෙන්නේ. මේ ශරීරයේ තමයි කෙල තියෙන්නේ. මේ ශරීරයේ තමයි හොටු තියෙන්නේ. මේ ශරීරයේ තමයි සඳ මිදුළු තියෙන්නේ. මේ ශරීරයේ තමයි මුත්‍රා තියෙන්නේ. ඔන්න බලන්න කිව්ව මොන සංඥාවද මේ? අසුභ සංඥාව බලන්න කිව්වා. එතකොට තමයි මේක හොඳට වෙනස පේන්නේ. උඩුගම් බලා පේනනවා කියන්නේ ඌක. රාහුල හාමුදුරන්ට චූටි රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාලා අසුභාය චිත්තම් භාවේහි ඒකග්ගං සුසමාහිතං. මනාකොට හිත එකඟ කරගෙන තැම්පත් කරගෙන එකම අරමුණකට යොමු කරගෙන බලන්න කිව්වා අසුභ දේය. මේක යම්කිසි කෙනෙකුට හිතා ගන්න පුළුවන් නම් මනස තුල ගොඩනගා ගන්න පුළුවන් නම් ඒ හැබෑ නිර්මාණය එයා තමයි බුද්ධිමය ප්‍රතිහාරය කරන කෙනා. මේ හැම එකක්ම එහෙමයි. මිනිස් ජීවිතය තුල චින්තන විප්ලවය කියන්නේ මේකට. මේක තමයි බුද්ධිමය ප්‍රතිහාරය කියන්නේ. යම් කිසි කෙනෙකුට කරගන්න පුළුවන් නම් මේක තමයි ක්ෂණ සම්පත්තිය මල්පල ගැන්වීම කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආදීනව සංඥා. ඒ කියන්නේ මේ ශාරීරියේ තියෙන ආදීනව ගැන. මේ ශරීරයක් ලැබුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ තරම් මං හිතන්නේ මේ ශරීරයට නිඳා කරපු කෙනෙක් ලෝකෙ වෙන කවුරුත් හිටියා කියලා. ලෝකෙ අනිත් සියලු දෙනා යථාර්ථය කරා නොගියේ සියලු දෙනා ශරීරයට මොකද කරන්නේ? වර්ණනා කරනවා. කොණ්ඩෙගෙන විතර කොච්චර කවියන් විසින් කවි ලියලා ඇද්ද? ඇස් ගැන කොච්චර කවියන් කවි ලියලා ඇද්ද? ඉඟසුඟ ගැන කොච්චර නම් ලියලා ඇද්ද? අත් ගැන ඇඟිලි ගැන කොච්චර ලියලා ඇද්ද? බුදුරජාණන් වහන්සේව දාලා චී කියලා බලන්න කොච්චර වෙනසක්ද කියලා. බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධයයි සාමාන්‍ය ලෝකික කෙනෙක් දකින අවබෝධයයි හාත්පසින් වෙනස් එකක්. හාත්පසින් වෙනස් එකක්. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ දැක්කේ කූඩුවක් වගේ කුරුල්ලන්ට පිටර දාන. කුරුල්ල පිටර දානවන්නේ කූඩුවල. ඒ වගේ මේකේ පිටර දාන කවුද? රෝග කුරුල්ල. රෝග නිද්දන් මේ රෝගවලට කැදැල්ලක්. ඒක තමයි මේ ශරීරයේ තියෙන ආදීන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා භික්ෂුව ගිහින් රුක් සෙවණකට ආරණ්‍යයකට හිස් තැනකට ගිහින් නුවණින් විමසන බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනවෝ. බොහෝ දුක් සහිතයි මේ කය, බොහෝ ආදීනව සහිතයි. කෙනෙක් හිතන් නැකමැති නේද? බැරි වෙලාවත් කිව්වොත් මේ ශාරීරික ලිඩ ගොඩක් මේක කොයිතරම් රෝග හැදෙනවද කියලා ආගෙන ඉන්න කෙනා තේරෙන්නේ මොකද්ද? මහා මූසල කතාවක් කිව්වා වගේ. ඇයි අහන්න කැමති මොකද්ද? කොටිම මේක නෙමෙයි ධර්මය අහන්නත් කැමතිනේ. දැන් බැරි වෙලාවත් ඔබ ලිපියක් ලියලා ආදරේ වැඩිකමට කෙනෙකුට ලියුවොත් ආදරණීය ඔබට නිවන් සැප ලැබේවා කියලා. ලිපියක් ලිව්වොත් ලියම ලැබිච්ච කෙනා මොකද හිතන්නේ? ඕන්න ඕන්න මාරා ගන්න හැදුවා. ඇයි ඒක හැනකට හිතෙන්නේ මොකද්ද? ආ පණ ඉන්න පණ තියෙන කෙනෙකුට අයිති නැති එකක්. ඔව් ඒක ඒක කතා කරන්නේ පණ තියෙන කාලේ නෙවෙයි. ආ මලකුණු අරබයා කතා කරන එකක්. මලමිනි අරබයා කතා කරන එකක්. විඥානේ පහවෙච්ච කුණු වී යන සිරුරක් අරබයා කතා කරන එකක්. මොකද්ද? නිවන් සැප. ඒක කොච්චර ගිහිලාද කියනවනම් ඒක පියෙක් දරුවෙකුට ලියලා ආදරේ වැඩිකමට මගේ දරුවාට මගේ පුතාට නිවන් සැප ලැබේවා කියලා මං කව හා හා හා එහෙම ලියන්න එපා. ඇයි මේ ලෝකේ කරවටක්ම ගිරිලා ඉන්නේ අවිද්‍යාවේ. එච්චර බුද්ධියක් නැහැ. ලියන්න කිව්වා චතුරාර්ය සත්‍ය අවබෝධේවා කියලා. ඒක ඇතුලේ ඒ වචනේ තියෙනවා කිව්වා. වැලමදුළු අස්සි දාලා තමයි බෙහෙත් ගිල්ලවන්න ඕනේ. ආන් ඒ වගේ කරන්න වෙලා. මොකද ඇත්ත ඒක ඇත්ත වචනේ. නිවන කියන එක කොච්චර සුන්දරද කියනවනම් හැමදාම නිවන පතනවා. හැම එකකදීම නිවන පතනවා. පාරමී මදි අනේ අපිට පින් නැහැ කියලා වැළපෙනවා. බැරි වෙලාවත් ලියුවොත් නිවන් සැප ලැබේවා කියලා. බලන්න එතකොට තමන් කටින් කිව්වට හිතේ ස්වභාවය ඊට වඩා ප්‍රතිවිරුද්ධ එකක්. ආන්නේ නිසා අපිට පේනවා මේ ලෝකේ ඇත්ත දකින්ට මේ ජීවිතේ පුරුදු කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශරීරේ බලන්න කියලා. මේක නොයෙක් ලෙඩ රෝග හට ගන්නවා. නොයෙක් ආකාරي ආබාධ හට ගන්නවා. ඒ තමයි ඇස් ලෙඩ හැදෙනවා. සිහි කරන්න කියනවා විවේක තැනකට ගිහින්. මේ ශරීරය කියලා කියන්නේ රෝග උල්පතක්. මේ ශරීරය කියන්නේ දුකායක දුක් පීඩා ඇති වෙන උල්පතක්. ඇස් ලෙඩ හැදෙනවා. ඊළඟට කන් ලෙඩ හැදෙනවා. නාසල් ලෙඩ හැදෙනවා. දිවේ ලෙඩ හැදෙනවා. කයේ ලෙඩ හැදෙනවා. ඔළුවේ ශීර්ෂ රෝග හැදෙනවා. ඊළඟට කන්වල රෝග හැදෙනවා. මුඛ රෝග හැදෙනවා. දත්වල රෝග හැදෙනවා. කැස්ස හැදෙනවා. ඇදුම හැදෙනවා. පේනසේ හැදෙනවා. උණ හැදෙනවා. ඊළඟට බඩේ රෝග හැදෙනවා. සීමූර්ජා වීම හැදෙනවා. ලී බඩේ යෑම හැදෙනවා. ඊළඟට වසූරිය හැදෙනවා. මහමාරිය හැදෙනවා. මේව කුෂ්ඨ හැදෙනවා. අපස්මාර හැදෙනවා. දද හැදෙනවා. වන හැදෙනවා. මේ වගේ නොඑක ආකාරයේ ලෙඩ හැදෙනවා. මේ ඔක්කොම ශරීරයේ ආබාධ. මේ ඔක්කොම ආදීනවය. සිරුරක් ලැබෙන නිසා. ඊළඟට පිත නිසා පිත කිපීමෙන් රෝග හැදෙනවා. ඒකත් මේ කයක් ලැබීම නිසා ලැබෙන ආදීනවයක්. සෙම කිපීමෙන් රෝග හැදෙනවා. ඒකත් මේ ශරීරයේ හැදෙන ආදීනවයක්. වාතයේ කිපීමෙන් රෝග හැදෙනවා. ඒකත් මේ ශරීරයට හැදෙන ආදීනවයක්. ඒ වගේම ඍතු විපර්යාසයෙන් රෝග හැදෙනවා. ඒකත් ආදීනවයක්. ඒ වගේම මේ ශරීරයේ වැරදි විදියට පාවිච්චි කළ නොසැලකිල්ලෙන් පාවිච්චි කළ රෝග හැදෙනවා. නුයේ උපක්‍රම නිසා ලෙඩ රෝග හැදෙනවා. මේ ඔක්කොම ශරීරයක් නිසා ලැබිච්ච ආදීනවය. කර්ම විපාකයෙන් ලෙඩ රෝග හැදෙනවා. ඒකත් මේ ශරීරයක් නිසා ලැබිච්ච ආදීනවය. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට පෙන්නනවද කියලා. මේ ශරීරයට අධික සීතල දැනෙනවා. ඒකත් මේ ඇඟක් නිසා විඳින ආදීනවයක්. මේ ශරීරයට ගොඩාක් රස්නි දැනෙනවා. ඒකත් මේ ඇඟක් නිසා විඳින ආදීනවයක්. බඩගිනි හැදෙනවා ඒකත් ආදීනවයක් පිපාසී හැදෙනවා ඒකත් ආදීනවයක් මලපහ කරන්න හැදෙනවා වැසිකිලි බර හැදෙනවා ඒකත් ආදීනවයක් කැසිකිලි බර හැදෙනවා ඒකත් ආදීනවයක් මේක තේරෙන්නේ ආදීනවයක් කියලා ඒකට ප්‍රතිකර්ම යොදන්න බැරි වුණා අධික සීතල එනවා අපිට මේකෙදී පොරව ගන්න මුකුත් නැහැ ඒකට මොකද වෙන්නේ ආදීනවයක් නෙමෙයිද විඳවන්න තියෙන්නේ අධික උණුසුම එනවා කිසි හේවණක් නැහැ ආදීනවය හොදට තේරෙනවා එතකොටනේ බඩගින්න එනවා කන්න දෙයක් නැහැ එතකොට තමයි මේක වේදනාව විඳිනවා තේරෙන්නේ පිපාසය එනවා බොන්න දෙයක් නැහැ අන්න මල මුත්‍ර හිර වෙනවා මල පහ වෙන්නේ නැහැ ආන්න එතකොට තමයි මේ කය ආදීනව පේන්න ගන්නෙ කොච්චර වේදනාවක් විඳින්නද කියලා වැළපෙනවා හූ තියෙනවා මුත්‍රා හිර වෙලා අඩස්සිය දෙනවා කොයිතරම් වේදනා පීඩා විඳින්න ඕනිද බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මේවා හිතන්න හිතන්න කියලා අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ මෙව නෙවෙයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ මොනවද මේට ආත්පසින්ම අදාළ නැති දේවල්මයි මේවා අපි හිතන්න පුරුදු වුණා නම් ආය ආයමත් මේ කයක් පතන්නේ නැහැ අපි ආය ආයමත් මේ කයක් පතන්නේම මේවා හිතන්න පුරුදු වෙලා නැති නිසාමයි බලන ආදීනව සංඥා මේ ජීවිතයේ දිහා බලන එක්තරා පිළිවෙලක් මේක මේ විදිහට බලනකට යාට තමාගේ ජීවිතයත් පේනවා ඒ විදිහට අනුන්ගේ ජීවිතයත් පේනවා ඒ විදිහට ආනයාට තමයි මේ මනුස්ස වර්ගයා කෙරෙහි කරුණාවක් මෛත්‍රියක් අනුකම්පාවක් දයාවක් ඇති දැන් බලන්න බුදුරජාණන් වහන්සේ තුල මෙච්චර දයානුකම්පාව ඇතුනේ මේ මනුසත් කල කෙරෙහි මොකද මේ යථාර්ථය දන්න නිසා උන්වහන්සේ හැම ප්‍රශ්නයකදීම සිනහමුස මොහුණින් ඒ හැම එකක්ම පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ කවුරුවත් එක්ක වාදෙට යන්නේ නැහැ නමුත් අනිත්‍ය ඔක්කොම වාදෙට එනවා ආන්නේ නිසා බුදුරජාණන් වහන්සේට හැමතිස්සෙම ඕනුනේ මොකද්ද? ඔව් නිස්සබ්දතාවයකින් අපිව බුද්ධිමත් කළා අපේ ජීවිතේට ආලෝකයේ සපයන්නයි. ඊළඟ කාරණාව දැන් අපි කාරණා කීයක් කිව්වද? හතරයි. නේ? හතරයි. පළවෙනි එක මොකද්ද? අනිත්‍ය වශයෙන් ජීවිතයේ දෙස බැලීම. ඒක අනිත්‍ය සංඥා. දෙවෙනි එක අයිතිකාරයෙක් නැති ජීවිතයක් දෙස ඒ ආකාරයෙන් බැලීම අනත් සංඥා තුන අසුභ සංඥා හතර ආදීනව සංඥා පහ පහාන සංඥා බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේකින් ගැලවෙන්න ඕනේ නම් මේ විදියට කරන්න කියලා අපි මේ වැල් එක ලනු පොටකට අමතරව තව ලනු පොටවල් බැඳ ගන්නවා වගේ කරනවා මිසක් ලියා ගන්නෑ නැහැ. මේ පහාන සංඥාව කියන්නේ මොකද්ද? ලියා ගන්න එක ප්‍රහාණය කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා උපන්නා වූ කාම විතරකය. කාම විතරකය කියන්නේ ආස කරන රූප ගැන හිත හිත ඉන්න එක. ආස කරන ශබ්ද ගැන හිත හිත ඉන්න එක. ආස කරන සුවඳ ගැන හිත හිත ඉන්න එක ආස කරන රස ගැන හිත හිත ඉන්න එක ආස කරන පහස ගැන හිත හිත ඉන්න එක ඒ විතර්ක ආපු ගමන් ඉවසන්න එපා ඒක පජහති බැහැර කරන්න විනෝදේති දුරිම්ම දුරු කරන්න අනභවංගමේති ආයේ කවදාවත් ඒක ඇති වෙන්න දෙන්න එපා බලන්න මේකෙන් ගැලවිලා යන්න ඕන නම් හිතන ක්‍රමයක්. ඒකට මොන සංඥාද කියන්නේ? පහන සංඥා. මොකද්ද යා ප්‍රහාණය කරන්නේ? කාම විතරකය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේක දැන් අපි දන්නා මේක ප්‍රහාණය කරන්න බැරිකම නිසාමයි මේ සත්වයා කෙමනකට හසු වෙන මසුන් රැලක් වගේ මඩක එරෙන අලියතුන් වගේ, සුලියකට අහුණු පරඬලාවල් වගේ, මේ ජීවිතේ කැළඹි කැළඹි කැළති කැළති එකම පැත්තකට දුවනවා, ඒ කාමයේ පැත්තට. ඒ කාම විතරකයේ ප්‍රහාණය කරගන්න තිබෙන අසමර්ථකම නිසාමයි. නමුත් සියලු දෙනාම අසමර්ථකම යුක්ත නැහැ. මේ ලෝකේ කාම විතරක ප්‍රහාණය කරන්නට සමර්ථයි ලෝකේ ඉන්නවා. එහෙම සමර්ථකම තියෙන අය ඉන්නවා. එකපාරට බෑ. නමුත් යා නෝනින් සීකල කරන්න පුළුවන්. හැබැයි දුකින් නිදහස් වෙන්න කැමති කෙනා මේ විදිහට නෝනින් කල්පනා කරන්නටම ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන උපන් ව්‍යාපාද විතරක. ව්‍යාපාද විතරක කියන්නේ අසවලා මට බැන්නේය. අසවලා මට කතන්දර හැදුවේය. අසවලා මගේ ඇදකුද කීවේය. අසවලා මට හිත්රි දෙන වචන කීවේය. අසවලා මාගේ තරාතිරමට නොසැලකුවේය. අසවලා මා කවුදයි නොදත්තේය. අසවලා මගේ ආනුභාවය ගණන්නකට නොගත්තේය. මේවා හිත හිතා හිත හිතා මොකද කරන්නේ? ගැටෙනවා. මොනවද ඇති කරගන්නේ? ව්‍යාපාද විතරක ඇති කරගන්නවා. ව්‍යාපාද විතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ විතරක ඇති වෙනකොට එපා පිළිගන්න. මොකද කරන්න කියන්නේ? බැහැර කරන්න කියනවා. බැහැර කරන්න කියනවා. දුරිම්ම දුරු කරන්න කියනවා. ඊළඟට විහිංසා විතරකය. අනුන්ට හිංසා කිරීමේ අදහස. හිංසා කිරීමේ අදහස. මේ ඒකත් දුරු කරන්න කියනවා. බැහැර කරන්න කියනවා. දුරිම්ම දුරු කළා දාන්න කියනවා. දැන් අපි දන්නවා මේක බොහොම දක්ෂ විදියට කළා. ව්‍යාපාදයට එන්න නොදී හිත හිංසාවක් ඇති කරගන්න නැතුව, හිතේ තරහක් ඇති කරගන්න නැතුව දක්ෂ විදියට මේ ප්‍රහාණ සංඥාව දිනු කළා සාමාවතී ප්‍රධාන 500ක්. ඔව් ඔබ දන්නවා ඒකනේ. කුජුත්තරව තමයි සාමාවතීට මල් ගෙනෙන දාසිය. සාමාවතී බිසෝන් වහන්සේ දිනපතා කහවණු හතරක් දෙනවා කුජුත්තරවට මල් අරන් එන්න කියලා. කුජුත්තරා මොකද කරන්නේ? කහවණු දෙකක් ඉනේ ගහ ගන්නවා. කහවණු දෙකකින් මල් ගේනවා. නමුත් කුජුත්තරා කියන්නේ බුද්ධිමත් කෙනෙක්. නුවණ තියෙන කෙනෙක්. අන්න ක්ෂණ සම්පත්තිය මතු වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ බුණ ගැහුණා. චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරනකොට කුජුත්තරාට හිතුණා මේක තමයි ඇත්ත. මේක අයිතිකාරයක් නැති වැඩපිළිවෙලක් තමයි. මෙතන තියෙන හේතුඵල ධර්මික ක්‍රියාකාරීත්වයක් තමයි. මෙතන තියෙන හේතුවක් නිසා ඵල හටගන්න ධර්මතාවයක් තමයි. මෙතන අයිතිකාරයක් නැහැ. අයිතිකාරයක් නැති ලෝකයක් බොරුවෙන් සතුට කරන්න ඕනේ නැහැ. අයිතිකාරයක් නැති ලෝකයක් හොරකමින් සතුට කරන්න ඕනේ නැහැ. අයිතිකාරයක් නැති ලෝකයක් වංචාවෙන් සතුට කරන්න ඕනේ නැහැ. මෙයා අවංක වුණා. අවබෝධ නිසා එදා කඩේ ගිහින් කහවණු හතරෙම මල් ගත්තා. අරගෙන මල් අරගෙන මාලිගාවට යනකොට වෙනද මල් වගේ නෙමෙයි. දැන් අද ඩබල් වෙලා. එතකොට අර සාමාවතිය මොකද කළේ? හා කුජුත්තරා මොකද මේ අද මල්ගේ මල් දෙන මේ මල් කාර්යයට අද මක් වෙලාද? මොකද මේ ඩබල් කරලා මල් දීලා කියලා ඇහුවා. එතකොට කිව්වා නෑ පින්වත් දේවින් වහන්ස මල් කාර්යය මල් ඩබල් කළේ නෑ. අද තමයි කිව්වා නියම ගානට මල් ආවේ. ඒ මොකද? කිව්වා දේවින් වහන්ස මම අද ඉඳලා ජීවිතේ ඇත්ත දැකපු කෙනෙක්. මට ඇත්ත පේනවා කිව්වා. මේ ඇත්ත ඉදිරියේ මට බොරුව පවත්වන්න බෑ කිව්වා. මාදින් පස්සේ මේක මගේ සිද්ධ වෙන්නේ නෑ. හරි පුදුම විතුන සාමාවතීට ජීවිතයක් මේ වගේ මේ මල් ගේන්න ගියපු ගෑනු කෙනා එනකොට මෙච්චර වෙනස් වෙලා ඉන්නේ කොහොමද කියලා. කුජුත්තර ඔබ ඇත්ත කියව මොකද උනේ කියලා ඇහුවා. ඒක මට හම්බුණා කිව්වා ලෝකෙ බුද්ධිමත්ම කෙනා. උන්වහන්සේ මට ජීවිතය ගැන කියලා දීපු දේ ඒක තමයි ඇත්ත මට අවබෝධ වුණා. අනේ අපටත් කියා දීපන්. අද ඉඳලා උඹට කාවණු 8ක් දෙනවා හතරකයි මල් අරන් වරෙන් හතරක් උඹට. හා කියලා දැන් කුජුත්තරා ගිහින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. අහගෙන ඇවිල්ලා කියා දෙනවා. දැන් බලන්නකෝ අර සාමාවතී ප්‍රධාන 500ක් කාන්තාවන්ට ඔන්න මතු වුණා සම්පත්තිය. මොකද්ද? ක්ෂණ සම්පත්තිය මතු වුණා. කාගෙන්ද මතු වුණේ? කුජුත්තරා හරහා. බුදුරජාණන් වහන්සේ දැකලත් නෙවෙයි. දන්නේ නැහැ ඉස්සෙල්ලාම යා හොඳ සපපුටුවක වාඩි වෙලා කුජුත්තරාට කිව්වා බණ කියපන් කියලා. එහෙම බෑ කිව්වා කියන්නේ. බිම වාඩි වෙන්න ඕනි කිව්වා. උස්සාසනෙක ඉන්න ඕනි කිව්වා ධර්මයේ කියන එක්කෙනා. ඒක කිව්වා ධර්ම ගෞරවය කියන්නේ. හා හා කියලා අන්න නිහතමානුණා දැක්කනේ. අනේ මේ බණ තියාගන්න කියලා කිව්වනම් මාන්නක්කාර නෝන කෙනෙක් ඉදලා අන්න අහිමි වෙනවා. මොකද්ද? ආන්න යාට යාට කරකිලා යන දුක්ෂණයේ දුෂ්ට වෙනවා. අන්න බලන්න මේ ක්ෂණයේ දුෂ්ට වුණේ නැතුව ක්ෂණයේ සම්පතක් වුණේ මක් නිසාද? නිහතමානීව ධර්මයට සවන් දීම නිසා. බලන්න මේකෙන් යහා මියා වෙන්න වැඩි වෙලාවක් මොහොතක් සිටිවිල්ලක් ඇති කරකිලා අනිත් පැත්තට වැටෙන්නේ. ඉතින් සාමාවතී කියවන්නේ කමක් නෑ මං අහගෙන ඉන්නම් මටත් කියපන්. මට මේ වගේ වෙනසක් මගේ ජීවිතයෙන් මං ඇති කරගන්න කැමතියි කිව්වා. ඔන්න සාමාවතී අහගෙන හිටිය කුජුත්තරා කියා දෙනවා. මොනවද කියන්නේ? මේව තමයි කියා දෙන්නේ. ආයිතිකාරීක නිත ජීවිතය ගැන, අස්තිර ලෝකයේ ගැන, අසුබ ලෝකයේ ගැන ආදීන මේව තමයි කියා දෙන්නේ. මේවා කියා දෙන එකට අර සාමාවතී ප්‍රධාන අර 500ක් කුලාංගනාවන් මොකද කළේ? ඒ අනුව තමන් ගිහිත මෙහෙවන්න පටන් ගත්තා. මොකද වුනේ? මේගොල්ලන්ටත් හිටිය විරුද්ධකාරී. ආ නපුවක් ගහේ ගියා දෙබලක් නෙව මේ කාලේ. අන්න ඒ වගේ විරුද්ධකාරී හිටියා. කාටවත් වරදක් නොකරව මේ අය එකක්. කවුද? මාගන්ධියා. මාගන්ධියා කොහොමද? මාගන්ධිය ඉස්සල්ලාම තරහ වුණේ කාත් එක්කද? බුදුරජාණන් වහන්සේත් එක්ක. මොකද්ද වෙච්ච දේ? අසුචි කලයක් නේ කියලා කිව්වා. මේක අසුචි කලයක් කියලා කිව්වා උපදාපු. දැන් බලන්න ඊයාගේ ක්ෂණේ වරද්දගත්තු තාලේ. වෛර බැඳගත්තායි වෛර බැඳගත්තා විතරක් නෙවෙයි. යමෙක් තෙරුවන් සරණ යනවනම් එයා එක්කත් තරහයි. එයා එක්කත් වෛරයි. යමෙක් ධර්මයේ හැසිරෙනවනම් එයත් එක්කත් තරහයි. අදත් එහෙම මාගන්ධිය ගෲප් එකේ ඉන්න කට්ටිය. ඔව් ධර්මයේ හැසිරෙන එක්කිනත් එක්කත් ඊට පස්සේ තරහයි. මාගන්ධියට ඉවස ගන්න බෑ දැන් මේගොල්ලෝ ධර්මයේ හැසිරෙනවා භාවනා කරනවා හරි කීදී. මාගන්ධියා මොකද කරේ? යාගේ මහා මණ්ඩිලාට කිව්වා ගීලර් මාලිගාව තෙල් වක් කරලා ගිනි තියාපන්න කියලා. මොකද කළේ? දොරවල් ඔක්කොම වහලා තෙල් වක් කරලා ගිනි අවුලනකට දැන් මේගොල්ල ගින්නට මැදි වෙලා. දැන් අනුශාසනා කරන්නේ කුජුත්තරා නොවේ. සාමාවතී. සාමාවතී කියනවා අර කාන්තාවන්ට මේක තමයි ජීවිතේ. ඉපදීනේ ඉපදී ඉපදී යන සංසාරේ මේ විදිහට අපි කොච්චර මැරින්ද ඇද්ද? මේ විදිහට කොච්චර වැරින්නේ නැද්ද? එක්කෙනෙක්වත් හිත කලබල කරගන්න එපා කිව්වා. එක්කෙනෙක්වත් හිත කලබල කරගන්න එපා. තරහ ඇති කරගන්න එපා. පහාන සංඥා වඩන්න. සියලු දිනාම මාර්ගඵල ලැබුවා. එතකොට මේ සියලු දිනාගේ දරසෑය තුල අමුවෙන් යා ගිනි තියෙන දරසෑය තුල මාර්ගඵල ලැබුවා. මොකේද එල්ලුනේ? ධර්මයේ එල්ලුනේ. වෙන වෙන දේවල් වල එල්ලුනොත් විනාසයි. අන්න එහෙනම් නුවණ තියෙන කෙනෙකුට එල්ලෙන්න ඕනේ ඒකේ. විශ්වාස කරන්න එපා මේ හිත විතර. මෙච්චර කාලයක් මේ නොමග ගියේ හිතක් විශ්වාස කරගෙන තමයි අපි දිගින් දිගට දිගින් දිගට අමාරු වෙටි වෙටි අමාරු වෙටි වෙටි යන්නේ. හිත කියන්නේ හරීම බොළඳ එකක්. හරීම වංචනික එකක්. මායාකාරී එකක්. දැකීමට දුෂ්කර එකක්. දමනය කිරීමට අපහසු එකක්. එවදු එකක් විශ්වාස කරගෙන ගියොත් මොකක් වේවිද? ආනේ නිසා විශ්වාස කරගෙන යන්න තියෙන මොකද්ද? ධර්මයේමයි ධර්මයේමයි. මේ නිසා ධර්මයේ විශ්වාස කරගෙන ධර්මයේ රැඳී ධර්මයේ දැවටි ධර්මයේ තුලම ජීවත් වෙන්න පුරුදු වෙච්ච නිසා තමයි ඒ සාමාවතී වගේ අයට ජීවිතය ජය ගන්න පුළුවන් උනේ. එබඳු දෙයක් අභියස ගිනි ජාලාවක් අභියස පණ පිටින් ඉන්න කෙනෙක් අනුතරක් නොවෙච්ච කෙනෙක් ඒ ගින්නට මූණ දෙද්දි හිත හදාගත්ත කියන්නේ සුළුපටු දෙයක්ද? අපට එහෙමද වෙන්නේ? චූටි දෙයක් වෙච්ච ගමන් මෙන්න මූණ එල්ලගත්තා මෙන්න කඳුළු වගුරුවගත් ඊට පස්සේ කර්ණංග ගහන අඬ මේක ඒක බොළඳ හිතේ ලක්ෂණයයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ජීවිතය ගැන බොළඳ හිතට ඉඳ නොදී අවබෝධය කරා යන්න කියලා. එයා මොකද කරන්න තියෙන්නේ නං? අන්න ධර්මයේ මෙල්ලෙන්න ඕන. ධර්මයේ මෙල්ලෙන්න හොඳ කරුණු. කරුණු 10ක් තියෙනවා. දැන් 5යි කියා දුන්නේ. මොකද්ද මේ 5? පළවෙනි එක තමයි සිංහලෙන් කියන්නේ. ජීවිතයේ අනිත්‍ය වශයෙන් බලන ක්‍රමය මොකද්ද ඒක? අනිත්‍ය සංඥා. දෙවෙන්න ආයිතිකාරයක් නැති දෙයක් දිහා බලන ලෙස ජීවිතයේ දිහා බලන ක්‍රමය අනත් සංඥා. තුන අසුබ වශයෙන් බලන ක්‍රමය අසුබ සංඥා. හතර ආදීනව වශයෙන් බලන ක්‍රමය ආදීනව සංඥා. පහ පහානේ වශයෙන් බලන අපිට මේක ආත්පසින් වෙනස් එකක් වෙන්නේ. දැන් අපි කියමු අපිට ලෙඩක් හැදුනා කියලා අසනීපය. අපේ ස්වභාවය මොකද්ද? ළඟ ඉන්න කෙනාටවත් ඒක අපි අඟවන්නේවත් නැහැ. කලාතුරකින් කෙරෙන් තමයි ඉන්නේ බලන්න මේ ජීවිතය හැටි, මේ බලන්න මේ ශරීරයේ හැටි. බුදු ශරීරෙන් අපි ලබා ලබා ලබාගෙන ලබාගෙන අනන්ත සංසාරෙමි ආවි ආස්වාදයක් සොයසෝය බලන්න මේ ශරීරය හැටි කියලා කියන්නේ. එයා හැංගෙනවා. එයා පේන් දෙන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. ඒ නිසා ජීවිතය ඇත්ත ඉදිරියේ හංගන්න කිසිම දෙයක් නැහැ. හංගන්න කිසිම දෙයක් නැහැ. අපි දන්නේ අපි කොයි විදියට කොතැනක මොන ආකාරයෙන් මැරෙයිද කියලා. රහතන් වහන්සේලා පිරිනිවන් පාලා තියෙනවා වසූරිය හැදිලා. ආයෙ මොකද්ද? ලේ බඩ ගිහිල්ලා සත්තු සර්පයි දෂ්ට කළා. වළඳි පුදේ දිරව ගන්න බැරුව. නොයේ ක්‍රෝධ පීඩ හැදිලා කොයිතරම් පිරිනිවන් පාලා තියෙනවද? අපේ ජීවිතවල මොනවා රකින්නද අපි? ආයිතිකාරයේ නැති ජීවිතයක රැක ගන්න තියෙන එකම දෙයයි මොකද්ද? හිත. රැක ගන්න තියෙන හිත කුමකින්ද? ධර්මයේ තුලින්. ඒක තමයි බුදුරජාණන් වහන්සේලා මේ පහළ වෙලා අපට දේශනා කරන්නේ. ඉතින් නුවණ තියෙන කෙනෙකුට මේ ධර්මයේ අල්ල ගන්න පුළුවන්කම තියෙනවා. නුවණ තියෙන කෙනෙකුට මේ ධර්මයේ අල්ල ගන්න පුළුවන්කම තියෙනවා. මේක දුර්ලභ අවස්ථාවක්. සමහර විට අපිට කල්ප ගානකට පස්සේ තමයි මේ ක්ෂණ සම්පත්තිය ලැබුණේ. ඒ නිසා මේ එක එක්කිනාට තමන්ගේ ක්ෂණ සම්පත්තිය අහිමි කරන්න දෙන්න එපා. තමන් විසින් අවබෝධයක පිහිටලා ඉන්න ඕනේ. තමන්ගේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. අනුන්ට ඕන හැටියට හසුරවන්න නෙවෙයි. එහෙනම් තමන්ට ඕන හැටියට පවත්වන්නයි. තමන්ගේ ශ්‍රද්ධාව එකපාරට තව කෙනෙක් කියප ගම මොන නිවුණද අතෑරපන්. අතෑරියා. එතකොට ශ්‍රද්ධාව තමන් තුල තියෙන අනුන් කෙරෙහිද? ඩිපෙන්ඩබල් වෙන්න එපා. තමන් තුල තියෙන්න ඕනේ තමන්ගේ ශ්‍රද්ධාව. තමන් ශ්‍රද්ධාව තමන් තුල තියෙන්න ඕනේ. අනුන් විසින් හසුරුවන් නැති ධර්මයේ ගැන ජීවිතයේ ගැන අවබෝධයේ ගැන තමන් තුල තියෙන දුන ශ්‍රද්ධාව තමන් විසින් ඇති කරගන්න ඕනේ ඒක. ඒ නිසා ඒකෙදි තව කෙනෙක් කියන මොන අනිත්‍ය සංඥා දෙපා කරන්න. තව කෙනෙක් කියන මාර්ගඵල ලබන්න බලන්න පුළුවන් නම් එදකොට අන කම්පා වෙනු නම් සැලෙනු නම් අහු අසවල අමසී කියන්නේය. එදකොට මොකද වෙන්නේ? එයාගේ ශ්‍රද්ධාව මොකද්ද එතකොට? ශ්‍රද්ධාවක් නැහැ. ආන් ඒ නිසා නියම ශ්‍රද්ධාව රඳවා ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් සුන්දරයිද බලන්න. මොනතරම් මිහිරිද බලන්න. මොනතරම් සිතට සැනසෙලිදායකද බලන්න. ඒ නිසා මේ ධර්මයේ අසල මෙච්චර මිහිරක් සතුටක් සැනසීමක් තියෙනවා. මේ ධර්මයේ සිහි කළා තියෙනවා. මේ ධර්මයේ අවබෝධ වෙලා නිකලිස්සුනොත් කොයිතරම් සැනසෙල්ලක් භුක්ති විඳින්න පුළුවන්ද? ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ ශ්‍රී සද්ධර්මයේ උපකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. කාර වේවාදම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි අද දවසේ ඉගෙන ගනිමින් සිටින්නේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේට සුවපත් වීම පිණිස ආනන්ද ස්වාමින් වහන්සේට වදාළ දෙසුමයි ගිරිමානන්ද සූත්‍රය. උදේවරුවේ අපි ඒකෙදි කරුණු පහක් ඉගෙන ගත්තා. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා. මේ කිසි එකක් පුරුදු කරන්නට බෑ සිහියෙන් තොරව. අනිවාර්යයෙන්ම ඒකේ නා සිහිය පිටුවා ගන්නට පුළුවන් විය යුතුයි තමන් ගැන. තමන්ගේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය ගැන අන්‍ය විදිහට සිහිය පිටුවා ගන්නට දක්ෂ කෙනා මේ ජීවිතයේ දෙස බලන ආකල්ප, ජීවිතයේ දෙස බලන ක්‍රම දියුණු කරනවා. ඊළඟට අපි ඉගෙන ගන්න තියෙනවා ඊළඟ පහ. ඒ තමයි විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. දැන් මෙතන තියෙනවා අලුත් දෙයක්. විරාග සංඥා, නිරෝධ සංඥා කියලා. ඒකෙන් දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා භික්ෂුවක් ආරණ්‍යයකට ගිහින් හෝ රුක් සෙවණකට ගිහින් හෝ වෙනත් හුදෙකලා තැනකට ගිහින් මේ විදියට සිහි කරනවා. ඒතං සන්තං මෙයයි සාන්ත, ඒතං පනීතං මෙයයි ප්‍රනීත, යදිදං සබ්බ සංඛාර සමතෝ, පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන මේ සංස්කාරයන් සංසිදී ගිය සබ්බූපදී පටි නිස්සග්ගෝ සියලු කෙලෙස් සහිත කර්ම බැහැර වී ගිය. තණ්හා ක්ෂයෝ තණ්හාව ක්ෂය වීම නම් වූ, විරාගෝ විරාගේ නම් වූ, නිබ්බානං නිර්වාණය කියලා සිහි කරනවලු. ආන්න ශ්‍රාවකයා විසින් සිහි කරන එකක්. මේක සමාධියක්, සමාපත්තියක්. මේ සමාපත්තිය මොකක්ද? පුඤ්ඤාභි සංඛාර ක්ෂය වෙලා ගිහින් සංසිඳිලා, අපුඤ්ඤාභි සංඛාර සංසිඳිලා, ආනිඤ්ඤාභි සංඛාර සංසිඳිලා, ඊළඟට සියලු කෙලෙස් සහිත කර්ම දුරු වෙලා, තණ්හාව ක්ෂය වෙලා, මේ විරාගී නිවන තමයි ශාන්ත ප්‍රණීත කියලා සමාධියක් දියුණු කිරීම. මේකට කියන්නේ ඵල සමාපත්තිය කියලා. මේක දියුණු කරන්න පුළුවන් අනාගාමී වුණාට පස්සේ. අනාගාමී වෙච්ච කෙනෙක් අරහත් ඵලයේ සාක්ෂාත් කිරීම පිණිස අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා ඇති කරගන්න ඵල සමාපත්තියක් තමයි මේ විරාග සංඥා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ලෝකේ කිසිදා නොඇසු විරු දේවල් අසා දැනගන්න පුළුවන්කම තියෙනවා. අපි කවුරුවත් දැනගෙන හිටියේ නැහැ මේ හිතේ මේවා දියුණු කරන්න පුළුවන් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක දියුණු කරන්න පුළුවන්. මේකේ සංඥාවක් තියෙනවා. දනිමි කියාගෙන යනකට නොදැනී යන එකක් නෙවෙයි. මෙතන තියෙන්නේ මොකද්ද? සංඥාවක් තියෙනවා. මේ සංඥාව මොකද්ද? නොදැනී ගිය එකක් නෙමෙයි. එහෙනම් දන්න එකක්. මොකද්ද දන්නේ? ඒ සමාධියේ තියෙන වෙලාවට, එයා සමාපත්තියේ තියෙන වෙලාවට, එයා ඒක සිනි තමන්ගේ නිකලෙස් බව සිහි කරනවා. සිහි කරන්නේ කොහොමද? මේමයි සාන්ත, මේමයි ප්‍රණීත. ඒ තමයි පුඤ්ඤාභි සංඛාර සංසිදුනු, අපුඤ්ඤාභි සංඛාර සංසිදුනු, ආනිඤ්ඤාභි සංඛාර සංසිදුනු, සියලු සකලිස් කර්ම ගිවා දෙමු, තණ්හාව ශේවී ගිය විරාගී වූ නිවන කියලා හිතන්න පුළුවන්කම. දැන් එහෙනම් නිවන කියලා කියන්නේ, නිවන අරමුණු වෙනවා කියලා කියන්නේ මෙන්න මෙවැනි එකක්. දැන් මේ තියෙන්නේ. දැන් ඊළඟ එකෙත් තියෙන නිරෝධ සංඥාව. ඒකෙත් කියන්නේ මේ අරහත් ඵල සමාවත ගැන. එතන මේ නිවන අරමුණු වෙනවා කියන්නේ මොකද්ද මේ? තණ්හාව ක්ෂය වීම, ඇලීමෙන් දුරු වීම, සියලු පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනින්ජාභි සංඛාර නැති බව, සංසිඳී ගිය බව අන්න යා අත් දකින්නවා. එතකොට මෙතන සංඥාවක් තියෙනවා. ඒ සංඥාව මොකද්ද? හඳුනා ගැනීමක් තියෙනවා. මොකද්ද ඒ හඳුනා ගැනීම? විරාග සංඥා. නොඇලී සිටින බව. නිකන් නොවැළෙන්න බෑ. ඊට කලින් ඇති වෙන්න ඕනේ මොකද්ද? නිබ්බිදා. නිබ්බිදා කිවි කලකිරීම ඇති වෙන්න ඕනේ. කලකිරීම නිකන් ඇති වෙන්නේ නැහැ. එයාට ඇති වෙන්න ඕනේ යථාභූත ඥානෙ. යථාභූත ඥානෙ නිකන් ඇති වෙන්නේ නැහැ. එයාට වැඩෙන්න ඕනේ සමතයත් විදර්ශනාවත්. ආන් එතකොට මේ ඉහළ මට්ටමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු කෙනෙක් දියුණු මට්ටමකටපත් වෙන ආකාරය තමයි මේ කියන්නේ. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙකුට සිත දියුණු කරන්න පුළුවන් වුණාම ආනේ කිනාට අත්දකින්න තියෙන්නේ මොකද්ද? විරාගී වූ තණ්හාව ශේවන නිවන. ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙනවා. එතන සංඥාවක් තියෙනවා. හැබැයි ඒ සංඥාව පඨවි ධාතුවේ ඇසුරු කළ නැහැ. ආපෝ ධාතුවේ ඇසුරු කළ නැහැ. තේජෝ ධාතුවේ ඇසුරු කළ නැහැ. වායෝ ධාතුවේ ඇසුරු කළ නැහැ. ඊළඟට අසකන නාසයේ දිවකයේ මනස ඇසුරු කළ නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරමුණු ඇසුරු කළ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ ඇසුරු කළ නැහැ. මෙලව ඇසුරු කළ නැහැ. පරලව ඇසුරු කළ නැහැ. ඊළඟට අන්න ඒ වගේ දෙයක්. දැන් අපි හිතුවත් හිතන්නේ හැමතිස්සෙම ඔව් එක්ක පඨවි ධාතුවකට බැඳිලා එක්ක ආපෝ ධාතුවට බැඳිලා එක්ක තේජෝ ධාතුවට බැඳිලා එක්ක වාය ධාතුවට බැඳිලා එක්ක විඳීමකට බැඳිලා එක්ක සංඥාවකට බැඳිලා එක්ක චේතනාවකට බැඳිලා එක්ක විඥානයකට බැඳිලා එක්ක මෙලොවට බැඳිලා එක්ක පාරලොවට බැඳිලා මොකක් හරි බැඳීමක් එක්ක තමයි හිතන්නේ මෙතන කියන්නේ මේ එකක් නෙමෙයි බැඳීමක් එක්ක හිතන නිසා අපි දන්නවා බැඳීමක් බැඳීමක් තියෙනවා කියලා බැඳීමක් එක්ක හිතන කෙනෙකුට බැඳීමක් නැතුව බැඳීමක් නැතුව හිතන්න පුළුවන්කම මෙතන කියන්නේ ඒ බැඳීමක් නැති වෙන්න නම් මොකක්ද ඇති වෙන්න ඕනේ අර කිව්වා වගේ සමත විදර්ශනා වැඩිලා ගිහිල්ලා යථා භූත ඥානය ඇති වෙලා විරාගයටපත් වෙලා ආන්නේ කිනා තණ්හාව ශේකරන ශේවෙන්නකට ශේවෙන්නකට මේක තමයි නිවන කියලා. එතකොට මේ ආවෝද කරන්නේ මොකද්ද නිවන කියලා අරමුණු කරන්නේ? තණ්හාව ක්ෂේවීම. තණ්හාව ක්ෂේවෙන්නකට පුඤ්ඤාපි සංඛාර ශේවෙනවා. අපුඤ්ඤාපි සංඛාර ශේවෙනවා. ආනිඤ්ඤාපි සංඛාර ශේවෙනවා. සියලු කෙලෙස් සහිත කර්ම ක්ෂේවලා යනවා. ආන්න එතකොට අත්දකින්න නිවන. ආන්නේ නිවන අත්දකින්න කෙනා අර කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමනම් සාමාන්‍ය සත්‍යයගේ ඔබට මතක ඇති බීජ සූත්‍රය අපි ඉගෙන ගත්තා. මේ විඥානයේ තියෙන මුකේ බැසගෙනද? රූපේ බැසගෙන, වේදනාවේ බැසගෙන, සංඥාවේ බැසගෙන, සංඛාරයේ බැසගෙන තමයි විඥානේ පවතින්නේ. නමුත් පංච සම්මතියත් විදර්ශනාවත් වඩිනකොට මොකද වෙන්නේ? ඒ බැස ගන්න නැතුව ඒක අතාරිනවා. ඒකෙරේ තියෙන තණ්හාව ෂේ වුණාම ඒකෙරේ නොයැලෙනවා. ආන්නයා තමයි නිවන සාක්ෂාත් කරන්නේ, නිවන සාක්ෂාත් කරන කෙනා. එතකොට මේකේ කියනවා ඒක තමයි විරාග සංඥා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් දැන් මෙතන කොහෙවත් කිසිම බුද්ධ දේශනාවක නිවන අරමුණු කරනවා කියලා නාම රූප නිරෝධය අරමුණු කරනවා කියලා විස්තරයක් නැහැ. නාම රූප නිරෝධය අරමුණු වීම නිවනයි කියලා විස්තරයක් නැහැ. හැමතැනම දැන් මේක තමයි නිවන අරමුණු කිරීමට බුද්ධ දේශනාවල තියෙන්නේ. මොකද්ද? විරාග සංඥා, ඊළඟ එක නිරෝධ සංඥා. නිරෝධ සංඥාව කියලා කියන්නේ මේක. වික්ෂුවක් රුක් සෙවණකට හෝ ආරණ්‍යයකට හෝ නිදහස් තැනකට ගිහින් හිටනවා මෙයයි සාන්ත මෙයයි ප්‍රණීත එනම් සියලු පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාර ආනිඤ්ඤාභිසංඛාර සංසිදී ගිය සියලු කෙලෙස් සහිත කර්ම සංසිදී ගිය තණ්හාව ක්ෂය වීම නම් වූ තණ්හාව නිරුද්ධ වීම නම් වූ නිවනයි කියලා. ආන්න එතකොට බලන්න මේක සංඥාවක්. ඒ කියන්නේ එහෙනම් තමන් මේක නිින්ද ගිහිල්ලා ඇහැරුණා වගේ එකක් නෙවෙයි. මේක ගැඹුරු නිින්දකට පත් වුණා වගේ එකක් නෙවෙයි. මේකේ තියෙන අවබෝධ ඥානයක් එයා තුළ තියෙනවා. යථාභූත ඥානයක් තියෙන මොකද්ද? දුක ආරි සත්‍යයක් බව පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙලා එයාට තේරෙනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන අසකන නාසී දිවකය මන පටිච්ච සමුප්පාදේ මේ සීළු දේවල් තුල මෙයා එකම ලක්ෂණයක් දකිනවා. ඒ තමයි අනිත්‍යයි. ඒ වගේම යමක් අනිත්‍ය නිසා දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒකට අයිතිකාරීක ගාව ගන්න බෑ. ඒක අනාත්මයි. මෙන්න මේ දර්ශනේ සම්පූර්ණ වීමෙන්, අවබෝධයේ සම්පූර්ණ වීමෙන් තමයි එයා සම්පූර්ණ වෙන්නේ. යාට සමත විදර්ශනා වැඩිම තුලින් අනේ කෙනා ඊටාම නිවරදිව තමන්ගේ අවබෝධයත් එක්කම කෙමෙන් කෙමෙන් එයා නිකලෙස් වෙනවා. දැන් මේ කියන්නේ අරහත් ඵල සමාපත්තිය ගැන. කිසිම බුද්ධ දේශනාවක සෝතාපන්න වෙච්ච කෙනෙකුට සෝතාපන්න ඵල සමාපත්තියක් තියෙනවා කියලා එහෙම කොහෙවත් නැහැ. බුද්ධ දේශනාවල නැහැ. එතකොට දැන් මේක විස්තර කරන ධර්ම මාර්ගය තමයි මෙයා නිවන ගැන විශේෂ වශයෙන් හඳුනා ගන්නවා. මෙයයි සාන්ත, මෙයයි ප්‍රණීත, එතන පුඤ්ඤාභිසංකාර සංසිඳිලා, අපුඤ්ඤාභිසංකාර සංසිඳිලා, ආනිඤ්ඤා විසංකාර සංසිඳිලා සියලු කෙලෙස් සහිත කර්ම දුරු වෙලා තණ්හාව ක්ෂය වෙලා තණ්හාව නිරුද්ධ වෙලා ආන්නේක තමයි නිවන කියන්නේ. එතකොට පින්වතුනි මතක තියාගන්න හිනම් ඒ නිවන සාක්ෂාත් කරන එකක්. අන්නේ සාක්ෂාත් කරනවා කියන්නේ මොකද්ද? ඔව් අවබෝධ කරනවා අත්දකින්න. අන්නේ අත්දකින නිවන අත්දකින්නේ කොහොමද? යම් දවසක යා පඨවි ධාතුවට බැඳෙන්නේ, ආපෝ ධාතුවට බැඳෙන්නේ, තේජෝ ධාතුවට බැඳෙන්නේ, වායෝ ධාතුවට බැඳෙන්නේ, ආකාශ ධාතුවට බැඳෙන්නේ, විඥාන ධාතුවට බැඳෙන්නේ, උපාදානස්කන්ධ පහට බැඳෙන්නේ, ආයතන හයට බැඳෙන්නේ, බාහිර ආයතන හයට බැඳෙන්නේ, මෙලොවට බැඳෙන්නේ, පරලොවට බැඳෙන්නේ, ඒ කිසි දෙයකට නොබැඳිච්ච අවස්ථාවක්. හැබැයි මේ අවස්ථාව යා දන්නවා. එයා ඒක අඳුනගෙනයි ඉන්නේ. ඒකයි ඵල සමාපත්තිය කියන්නේ. එතකොට ඒ ශ්‍රාවකයා අන්න ඒක දිනු කරනකට ඒ කෙනාට උන නිරෝධ සංඥාව දිනු කරනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් ගැඹුරට කතා කරනවද කියලා. එක්තරා අවස්ථාවක එක්තරා භික්ෂුණියක් ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කළා, පින්වත් ස්වාමින් වහන්සේ, යමෙක් සතර සතිපට්ඨානේ මනාකොට වැඩියොත් විශේෂ භාවයට පත් වෙනවා කියලා. ඉතින් ආනන්ද හාමුදුරුව ඒ භික්ෂුණියකින් ඇහුවා, භික්ෂුණිය සතර සතිපට්ඨානේ මනාකොට වැඩියොත් විශේෂ භාවයට පත් වෙනවා කියන්නේ මොකද්ද? ආන්නේ මේ වෙලාවේ ඒ භික්ෂුණිය පිළිතුරු දුන්නෙත් මේකමයි. මොකද එතන පඨවි ධාතුව කෙරෙහි පඨවි ධාතුව කියන හැඟීම පවත්තන්නේ නැතුව ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව, මෙලොව පරලොව, ආකාසානංචායතන, ආකින්චඤ්ඤායතන, ඒ කිසිම දෙයකට බැඳෙන්නේ නැති නිදහස් වෙච්ච ස්වභාවයක් අත්දකින්න නම් අර සමතියත් විදර්ශනාවත් තුලින් දියුණු වෙලා යථාභූත ඥානෙ ඇති වෙලා යථාභූත ඥානෙ තුලින් කලකිරීම ඇති වෙලා කලකිරීම නිසා ඇල්ම දුර වෙලා ඇල්ම දුර වීම නිසා තණ්හාශය වෙලා තණ්හාශය වීම ඇති කර ගන්න අත්දැකීම තමයි නිවන කියලා කියන්නේ. එතකොට මේක කවදාවත් සමත විදර්ශනා වැඩිමෙන් තොරව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමෙන් තොරව ලෝක කිසි කෙනෙකුට අවබෝධ ලබා ගන්න පුළුවන් එකක්, සාක්ෂාත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් බලන්න මේ මනුස්ස ලෝකෙට මිනිසුන්ට ක්ෂණ සම්පත්තිය ලැබුණහම ඒ කිවි මනුස්ස ජීවිතයයි චතුරාර්ය සත්‍ය ධර්මයයි එකතු වුණහම අන්න නොගිය ගමනක් යනවා. නොකල දෙයක් කරනවා. නොරැක්ක දෙයක් රකින්නවා. නොදියුණු කරපු දෙයක් දියුණු කරනවා. නොදුටු දෙයක් අත්දකින්නවා. සාක්ෂාත් නොකල දෙයක් සාක්ෂාත් කරනවා. මේ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කළා ලබා ගන්න අවබෝධය ප්‍රගුණ කිරීමෙන්මයි. ඉතින් මේකට කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා තමයි ඒක ඇති කරගන්නේ. ඉතින් ශ්‍රාවකයෙකුට පුළුවන්කම තියෙනවා නිරෝධ සංඥාව ඇති කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බ ලෝකේ අනබිරත සංඥා. සබ්බ ලෝකේ කියන්නේ සෑම ලෝකයක් ගැනම. අනබිරත සංඥා, අබිරත කියන්නේ ආසාවට. අනබිරත සංඥා කියන්නේ ආසාවක් නැති විදියට සෑම ලෝකයක්ම දකිනවා. කොහොමද මේක තියෙනවා? පින්වත් ආනන්ද, මෙහි භික්ෂුව ඒ ලෝකේ උපයපාදාන. මේ ලෝකය ගැන, ලෝකය කියුවේ මොනවද? පෘථිවියද? එහෙනම් ඔව්, මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන හයෙන් යුක්ත ලෝකය, මේ ලෝකයේ ගැනයි මේ පෙන්වා දෙන්නේ. කොහොමද? උපය උපාදානා චේතසෝ. උපය කිව්වේ ඒ ලෝකයට බැස ගන්න ගතියක් අපේ හිතේ තියෙනවා. උපාදාන කිව්වේ ඒ ලෝකයට බැඳෙනවා. උපය උපාදාන චේතසෝ අදිඨානාපි නිවේසානුසය. සිතෙන් අදිඨාන් කරගෙන සිත අභ්‍යන්තරේ පවත්වන මේ කිරේ ආසාව. ආන් ඒක සියලුම ලෝක ගැන දුරු කරලා දාන්න ඕන කියනවා. සියලුම ලෝක ගැන යා ඒක දුරු කරන්නේ කොහොමද? එයා වඩනවා ස්කන්ධ භාවනාව. කොහොමද එයා වඩන්නේ? අතීතේ නිරුද්ධ වීගේ යම් රූපයක් ඇද්ද? හට නොගත් අනාගතේ යම් රූපයක් ඇද්ද? හටගත් වර්තමානයේ යම් රූපයක් ඇද්ද? තමායයි සලකන යම් රූපයක් ඇද්ද? තමාගෙන් බාහිර යම් රූපයක් ඇද්ද? ගොරෝසු යම් රූපයක් ඇද්ද? සියුම් යම් රූපයක් ඇද්ද? හීන වූ රූපයක් ඇද්ද? ප්‍රණීත වූ රූපයක් ඇද්ද? ඔව්, යම් රූපයක් දුර තිබේද? යම් රූපයක් ළඟ තිබේද? ඔන්න ඔය කොටසට සියලුම ලෝක ආйти. බඹලුවත් ආйти, දෙව්ලුවත් ආйти, ආධ්‍යාත්මික ලෝකයක් ආйти, බාහිර ලෝකයක් ආйти, දුර ලෝකයක් ආйти, ළඟ ලෝකයක් ආйти. මේ විදිහට මෙයා මොකද කරන්නේ? මේ ලෝකෙයි බැසගත්තු ජීවිතය එකෙන් නිදහස් කරගන්න ඔයා බැඳීමෙන් තොර භාවයටපත් වෙන්නේ. සියලු ලෝකයන් කෙරේ නොවැල්ම. අනබිරතේ කියන්නේ නොවැල්ම, ආසාව නැතිකම පුරුදු කරනවා. ඒක තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥා. කිසි ලෝකයක් කෙරේ ආසාව පුරුදු කරන්නේ නැහැ. දැන් අපර නොතේරුණාට මොකද? අපේ ජීවිතේ පුරාම තියෙනවා ඊළඟ මොහොත ගැන බලාපොරොත්තුවක්. ඊළඟ මොහොත ගැන බලාපොරොත්තුවක් එක්ක තමයි මේ ලෝකේ ගොඩනැගිලා තියෙන්නේ. ඒතර මේ ගොඩනැගිච්ච ලෝකේ අපට නිර්මාණය කරගන්න බෑ. ඇයි ඒ? අයිතිකාරීක් නැති නිසා. හේතු හැදෙන්නේ යම් ආකාරයෙන්ද ඒ තුලින් ඵලයක් හදලා දෙනවා. අපට කරන්න තියෙන්නේ අයිතිකාරය කියලා අපි හිතාගෙන නිසා එක ගන්නයි. යම් දවසක මේකේ අයිතිකාරයක් නැහැ කියලා අවබෝධ වෙලා අතෑරපු දවසට අපි ලෝකෙන් නිදහස් වෙනවා. ආන්නේ විදිහට ලෝකයෙන් නිදහස් වෙන ආකාරය විමසා බලන්න තමයි තියෙන්නේ. මේක ඉතින් සුළුපටු වීරියක් නෙමෙයි, ලොකු සුළුපටු වීරියකින් කරන්න සුළුපටු වීරියක් නෙමෙයි අවශ්‍ය. විශාල උවමනාවක්, කැපවීමක්, සීයක් නුවණක් අවශ්‍යයි. ජීවිතේ දිහා බලන්න ඕනි. අර අඟුලිමාල හාමුදුරන්ගේ ජීවිතය ඇතිවෙච්ච වෙනස්කම වගේ. දැන් ඔබ දන්නවනේ අඟුලිමාල හාමුදුරුවෝ ජීවිතේ දිහා බලපු හැටි. දැන් අපි ගම ඔබ දැකලා තියෙනවද නවගුණවැල්ල? ඔබ දැකලා තියෙනවද නවගුණවැල්ල වල ලොකු ඇට තියෙනවද නවගුණවැල්ල? ඒ ඇට තියෙන 108ක් එක ඇටමාලයක් ලොකුද පොඩිද? බෙල්ලෙන් එකයි දැම්මාම. එතකොට ඇඟිලි 108ක් දැම්මොත්, ඇඟිලි 1000ක් දැම්මොත් කොහොම තියෙන්නේ ඇද්ද? ආන්න දැන් තේරුම් ගන්න. ඉස්සෙල්ලාම 1000කට වඩා යනවා කිව්ව මල. ඇයි ඉස්සෙල්ලාම පාර ඇඟිලි එක එක තැන්වල හැංගුවන්නේ? පස්සේ තමයි මෙයා මොකද කළේ? ඇඟිලි විද විද ඇඟිලි ටික එල්ල ගන්න මේවා කරේ. එතකොට ඒක ඇඟිලි 100ක් එල්ල ගත්තම කොච්චර ලොකු මාලයක්ද? එතන ඇඟිලි 1000ක් කිව්වම එතන ඇඟිලි මාල ගණන් කරගෙන නැති දැන් 100යි 200යි 300 කියලා ඇඟිලි බෙල්ලෙන් එකක් ඇඟිලි මාල තියෙන්නේ ඇතියාට. ඉතින් ඊබඳු එක්කෙනෙක් අන්තිමට මොකද කළේ? බුදුරජාණන් වහන්සේ පස්සෙනුත් කඩුව උස්සගෙන දුවපු එක්කෙනා. මොනතරම් ධෛර්ය සම්පන්න හිතක්ද තිබ්බේ කියන්නේ? ඒව කිසි දෙයක් හිතුවේ නෑනේ. වෙන කෙනෙක් නම් අනේ මෙවැනි උත්තමයන් වහන්සේ කෙනෙක් පස්සෙන් මමත් කඩුවක් අරගෙන ගියා නේ දෝ කියලා. එහෙනම් මොකද කරන්නේ? කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, භාවනා කරගන්නත් බෑ, හිත හදාගන්නත් බෑ, නිින්ද යන්නෙත් නැහැ, කම්පා වෙවි නේද? දැන් බලන්න හිත හදාගන්න. මේ එක්කෝ සමාජයට චෝදනා කරනවා, මම අහිංසක කෙනෙක්, මාව අඟුලිමාල කළේ ගුරුනාසෙ විසින්. එක්කෝ සමාජයට චෝදනා කරනවා, ඒක කළෙත් නැහැ. එක්කෝ යාළුවන්ට චෝදනා කරනවා, මට හම්බුනේ පාප මිත්‍රයෝ, මෙවුන් තමයි ගුරුනාසට කියලා කියලා මේ තත්ත්වෙට පත් කළේ. එහෙම කළෙත් නැහැ. මහාන වෙලා පාරට බහිනකට කොහොම තියෙන්නේ ඇද්ද? ඇයි අපේ අම්මත් මැරුවේ මෙයා? කී දෙනෙක් ඇද්ද ඇඟිලි දික් කරගෙන අඟුලි මාල හදවන්න? අපේ තාත්තත් මැරුවා මෙයා, අපේ අක්කත් මැරුවා මෙයා, අපේ නංගිලත් මැරුවා මෙයා. අපේ යාළුවොත් මැරුවා මෙයා කියලා. සමාජයෙන් ඇඟිල්ල දික් කළා යාට. එහෙම තියෙද්දි හිත හදාගත්ත කිව්වම සමාධියක් ඇති කරගත්තනේ. ඔක්කොම අමතක කළා. අපිට මේ චූටි දෙයක් සිද්ධ වුණාම දැන් බලන්න ජීවිතය කියන්නේ ඒකයි. දැන් එක්කෙනෙක් එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 20,000ක් සිල් රැක්කා. පවුරකින් ඈතර වෙන ලෑස්ති වෙනකොට ඒරක කියන ගහේ අත්ති කොල්ලේ අල්ලගත්තා. පවුර ඇදෙනකොට කොල්ලේ අල්ලන් හිටියා කැඩුනා. ඒතර හිතල මතලත් නෙමෙයි කලේ. මේක ගැන ශෝක කර කර ශෝක කර කර ඈතර වුණා. ඈතරලා අතරමඟදී අපවත් වුණා. ගිහිල්ලා උපන්නේ කොහෙද? නාගලෝකේ. එතකොට බලන්න අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ මනසේ සිද්ධ වෙච්ච පරිවර්තනය කවුද ඒක කළ දුන්නේ? ධර්මය. ධර්මයට පුළුවන් වුණා ඒක. ලෝකෙ වෙන කිසිම කෙනෙකුට බැරි එකක් ධර්මයට පුළුවන් වුණා. අන්න එතකොට බලන්න අඟුලිමාල හාමුදුරුව කොච්චර හිත හදාගෙන සමහර දවස්වලට පිණ්ඩපාත වඩිනකොට ගල් මුල් වදිනවා. පාත්‍රි බිඳිනවා. ඔළුවේ ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආපහු වඩිනවා. බුදුරජාණන් වහන්සේ එතකොට අඟුලි මාලට වදාරනවා, පින්වත් බ්‍රාහ්මණය, දැන් ඉතින් ඉවසන්න ඕන. ඔබ මේ ධර්මයේ දැක්කේ නැත්නම් ඔබ නිරේ ගිහින් නවතින්නේ. බලන්න ධර්මයෙන් මිනිස්යාට කොච්චර යහපතක් කරලා දෙනවද? ඒ බොඳි එක්කිනෙකුට ශ්‍රණ සම්පත්තියක් උදා වුණා. එදිරි බලන්න අඟුලිමාල ස්වාමීන් වහන්සේට කරන්න පුළුවන් වුණා තමන්ගේ ඒ සියලුම අබල දුබලකම් සියලුම දේවල් වෙනස් කරලා සම්පූර්ණයෙන්ම අලුත් ජීවිතයක් ධර්මයේ තුලින් ගොඩනගා ගන්නට පුළුවන් වුණා. මේ සියලුම ලෝකයන් විදර්ශනා කළා. කිසි ලෝකයක උපදින්න හිත හදාගත්තේ නැහැ. හැම ලෝකයකම නිදහස් වුණා. එතකොට බලන්න මේ ජීවිතේ කල්පනා කරන්න ඕන පිළිවෙල ගැන අපිට හොඳ ආදර්ශයක්. අඟුලිමාල රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා අන තීර ගාථාවල තියෙනවා. උන්වහන්සේ වදාලා මාගේ සතුරුද මේ සද්ධර්මයේ මා සත්වා. මට වෛර කරන්නෝද මේ සද්ධර්මයේ මා සත්වා. මට හිංසා කරන්නෝද මේ සද්ධර්මයේ මා සත්වා. මගේ නෑයෝද නොනෑයෝද මිතුරෝද සතුරෝද මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මා සත්වා. අඟුලිමාල හාමුදුරුවන්ගේ මුවින් මෙවැනි එකක් ප්‍රකාශ වෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමයි ඊට කලින් ජීවිතය අතර වෙනස කොච්චර පැහැදිලිව දකින්නට ඇද්ද? ඒ නිසා මේ ජීවිතය අවබෝධ කර ගැනීමේදී අපිට අර පුද්ගලික දුර්ලකම් ඔක්කොම අපිට එන්නේ මේ සංසාරගත සිතක් පවත්වන නිසා. අපි මේ හිතට ඉඩ නොදී, මේ හැඟීම් වලට ඉඩ නොදී, මේ ආකල්ප වලට ඉඩ නොදී ධර්මීය ආකල්ප දියුණු කරගන්නට අපි දක්ෂ වෙච්ච දවසට අපිට පුළුවන් මේ සබ්බලෝකී අනබිරත සංඥාව අපට දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන්නේ සියලුම සංස්කාර ගැන අනිත්‍ය සංඥා. මේක විස්තර කරනවා මෙහෙම. පින්වත් ආනන්ද, මේ කාරණේ භික්ෂුව සියලුම සංස්කාරයන් ගැන අප්‍රියාවක් ඇති කරගන්නවා. සංස්කාර කියන්නේ හේතු නිසා සකස් වෙච්ච දේවල් මොනවද? පටිච්ච සමුප්පාදයෙන් ඉපදීම, ජරා මරණ හේතු නිසා හටගත්තු දෙයක්. ඉපදීම හේතුන් නිසා හටගත් දෙයක්. භවය හේතුන් නිසා හටගත් දෙයක්. උපාදාන හේතුන් නිසා හටගත් දෙයක්. තණ්හා හේතුන් නිසා හටගත් දෙයක්. විඳීම හේතුන් නිසා හටගත් දෙයක්. ස්පර්ශය හේතු නිසා හටගත් දෙයක්. මේ ඇස කන නාසය දිවකය මන හේතු නිසා හටගත් දෙයක්. නාම රූප හේතු නිසා හටගත් දෙයක්. විඥාණය හේතු නිසා හටගත් දෙයක්. මේ සංස්කාර හේතු නිසා හටගත් දෙයක්. අවිද්‍යා හේතු නිසා හටගත් දෙයක්. මේ හේතු නිසා හටගත් සජීවී අජීවී සියල්ල ගැන එයා ඇති කරගන්නා මේක අනිත්‍ය වශයෙන් දකින්න දකින්න මොකද්ද? අප්‍රියාවක් අට්ටි යති හරා යති හිරිකිතයි දිගුච්ඡති පිළිකුල්. දැන් බලන්න එහෙමනම් මේ අනිත්‍ය දේ නිකන් අතාරි දෙයක්. මෙන්න මේ විදිහට අවබෝධය තුළ මේ විදිහ හැඟීමක් යාට ඇති වෙනවනේ මොකද්ද? අප්‍රියාව හිරිකිත බව පිළිකුලක් ඇති වෙන්න ඕනේ. අන්න එතකොටයි යා මේ කියන කලකිරෙන්නේ. එතකොට ඒ කලකිරණයි තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා යම් දවසක ප්‍රඥාවෙන් දකිනං අත නිබ්බින්දති දුක්ඛේ. අන්න එතකොටයි දුක ගැන කලකිරෙන්නේ. ඒස මග්ගෝ විසුද්ධියා. ඒක තමයි පිරිසිදු වීමේ මාර්ගය. එතකොට එහෙමනම් මේ අනිත්‍ය සංඥාව පුරුදු කරනවා කියන එක ජීවිතයකට මහත් වටිනා දෙයක්. මොකද අපේ ජීවිතය තුළ අපි බැඳලා ඉන්නේ අපිට මේ ගැන අප්‍රියාවක් නැති නිසා, අහිරිකිතයක් නැති නිසා, පිළිකුල නැති නිසා. අපිට පිළිකුල නෙමෙයි අපිට තියෙන මොකද්ද? අයිතිහඟ වීමක්. අපි මේ මම මාගේ මගේ ආත්මය කියේ අපි බොහොම ගැඹීර විදිහට අයිති හංගෝ යන එකක් අපිට තියෙන්නේ. මේක ගැන දැන් මේ ක්‍රමේ සම්පූර්ණයෙන්ම මනසින් වෙනස් වෙලා වෙනත් ක්‍රමයක් ගොඩනගෙන්න ඕනේ. ආන් ඒක තමයි සියලු ලෝක කෙරෙහි අනිච්ච සංඥාව ඇති වුනහම සිද්ධ කරගන්න තියෙන්නේ. ඒ නිසා සියලු සංස්කාර ගැන හටගත්තු සෑම දෙයක් ගැනම අනිත්‍ය වශයෙන්. එතකොට යාගේ හිතේ හට ගන්නවා නම් කෙලෙස්, යාගේ හිතේ හට ගන්නවා නම් සක්කාය දිට්ඨි. මේ සෑම දෙයක්ම සංස්කාරයක් හැටියට මෙයා දැකලා නෝනින් කල්පනා කරලා නෝනින් විමසීමසලා අනිත්‍ය වශයෙන් බලන්න බලන්න බලන්න තමයි යාට හැබෑවටම මොකද්ද අනිත්‍ය පේන්න ගන්නෙ. අන්නේ හැබෑවටම අවබෝධ වෙන අනිත්‍ය තමයි උමන. එහෙම නැතුව භාවනාවෙන් පේන දේවල් ගන්න ගියොත් හරියන්නේ නැහැ. එක උපාසිකාව මට විල කියනවා මම ඉතින් භාවනා කළා. මොකද්ද? කුඹුරක් දැක්කා. ඉතින් මේ කුඹුරේ මොන කියනවා ඔය කැමොට මෙහෙලින් ඔන්න ගොයන් ගහක් ආවා. මම ඉතින් පොල් ගෙඩියක් විතර වී යටයක් තිබ්බා. ඉතින් ඒ මොකද්ද? මං කෝ ඔක්කොම හිතට ආපු අරමුණු ඇයි අනිත්‍ය වශයෙන් බැලුවේ නැත්තේ? එයාට මතක නෑ හිත මනසත් අනිත්‍යයි අරමුණත් අනිත්‍යයි කියන එක දන්නේ නෑ. දැක්කද පටලින තාලේ? එතනින් නැවතුනේ නෑ. තව ඉතින් ඊට පස්සේ කීකේ ගියා අංකෝ ඇති ඇති ඒ ඔක්කොම අනිත්‍යයි කියලා බලන්න කියලා. එතකොට ඒක තේරුම මොකද්ද? අර හිතෙන් මවමව යනවා මිසක් මේක හොද්දට සීය පිටුවාගෙන මේක අනිත්‍යයි කියලා දකින අවබෝධයට ඒ තීරණයට ඒ වටහා ගැනීමට ඒ කල්පනාවට එන්න ඕනේ. එහෙම නැත්නම් මේ විහිිත විසින් පෙන්වන මැජික් බල බල ඉඳ වෙනවා. ඒ නිසා මෙයාට ධර්මය නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. අර අනිත්‍ය වශයෙන් ඒක බල බල නුවණින් විමසීම සාන්නයා කලකිරෙනවා. එයා පිළිකුලක් ඇති වෙනවා, හිරිකිතයක් ඇති වෙනවා, අප්‍රියාවක් ඇති වෙනවා. ආංගිතකොට තමයි එයා ඒ සංස්කාර අතාරින්නේ. එහෙනම් අපිට හිතාමතා කරන්න බෑ මං අතාරිනවා මේක මට එපා. එහෙම බෑ. ඇයි මට එපා කියලා කියන්නේ? එතන මම ඉන්නවා එතන. මේකේ තියෙන්නේ අවබෝධයක්මයි ඇති කරගන්න තියෙන්නේ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දසවෙනි සංඥාව. පළවෙනි එක මොකද්ද අපි ඉගෙන ගත්තේ? අනිත්‍ය සංඥා. දෙක අනත් සංඥා. තුන අසුභ සංඥා. හතර ආදීනව සංඥා. පහ පහාන සංඥා 6, විරාග සංඥා 7, නිරෝධ සංඥා 8, සබ්බ ලෝකේ අනබිරත සංඥා 9, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා 10, ආනාපාන සති. බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා ආනාපාන සති සියලු දිනාටම කියන්නේ කියලා. ආනාපාන සතිය කියන්නේ සිහිය පිහිටවා ගන්නට පුළුවන්කම තියෙන කෙනාට විතරයි කියලා. එතකොට අපිට ඒකෙන් පේනවා සිහිය පිහිටවා ගැනීමට පුළුවන් අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා. එහෙමනම් ආනාපාන සතිය කෙරෙහි සිහිය පිහිටවා ගන්නට පුළුවන් එක්කෙනා ආනාපාන සතිය මුල් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන ආකාරය තමයි මෙතන ආනාපාන සතිය විස්තර කරන්නේ. අනිත් භාවනා වලට වඩා මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙම. පින්වත් ආනන්ද, මෙහි භික්ෂුව එක්කෝ අරණ්‍යයකට යනවා. එහෙම නැත්නම් රුක්සෙවනකට යනවා. එහෙම නැත්නම් නිදහස් තැනකට යනවා. ගිහින් එකක් කරනවා. නිසීදති පල්ලංකං ආභුජිත්තා. පළඟක් බැඳගෙන වාඩි වෙනවා. පළඟක් බැඳගෙන වාඩි වෙනවා කියන්නේ? ඔව්, එක්ක එරමණිය ගොතාගෙන වාඩි වෙන. හැබැයි අපිට මේක ඉන්දියානු සමාජයේට ගොඩාක් පුරුදු එක. අපේ රටේ බොහෝ විට අපිට පුරුදු වෙලා නැහැ. මේ වගේ තැනක ඇවිල්ලා බිම වාඩි වුණොත් මිසක්කා. එහෙම නැත්තම් බිම වාඩිවිල්ලක් නැහැනේ අපිට. මේ නිසා සාමාන්‍යයෙන් පළඟක් බැඳගෙන වාඩි වීමේදී කෙනෙකුට පුළුවනි. දැන් මේක කියනවා උජුං කායම් පණිදාය. පළඟක් බැඳගෙන වාඩි වෙන්නත් ඕන. උජුං කායම් පණිදාය. කය ඍජු කරගන්නත් ඕනේ. මේකට තියෙන හොඳ ක්‍රමය තමයි පොඩි සමහරුන්ට පුළුවන් පළඟක් බැඳගෙන වාඩි වෙලා කය ඍජු කරගන්න පුළුවන් අය ඉන්නවා. සමහරුන්ට එහෙම බෑ. එයා පොඩි බංකුවක් හරි අඟල් කීපයක් උස ආසනයක අඩු ගානේ අඟල් දෙක තුනක්වත් උස ආසනයක වාඩි වෙන්න ඕනේ. එතකොට තමයි යාට පුළුවන් වෙන්නේ කොන්ද කෙලින් තියාගෙන කය ඍජු කරන්න. අන්න ඒ විදිහට කය ඍජු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. භාවනා කරන කාරණේ ගැන සිහිය පිහිටුවා ගන්න කියනවා. මොකද දැන් භාවනා කරන කාරණේ මොකක් ගැනද? ආනාපාන සති. සෝ සතෝව අස්ස සති. සෝ කිව්වේ එයා. සතෝව කිව්වි සිහියෙන්ම. අස්ස සති ආශ්වාස කරයි. සතෝ පස්ස සති සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. එතකොට එයා ඉස්සෙල්ලා මොකද කළේ? නිදහස් තැනක පළඟක් බැඳගෙන වාඩි වෙලා කාය ඍජු කරගත්තා. ඊට පස්සේ මොකද එයා කරන්නේ? සිහියෙන් හුස්ම ගනි, සිහියෙන්ම හුස්ම හෙළයි. ඕක තමයි මේකේ අයන්නේ. එතකොට මේක තමයි ඉස්සෙල්ලාම කරන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන සතිය. මේ විදිහට යා 100 ම හුස්ම ගන්නකොට 100 ම හුස්ම ගන්නකොට මෙච්චර ඉස්සෙල්ලා මෙයා කරන්න තියෙන්නේ. මෙයා මේක කරනකට මොකද වෙන්නේ? මෙයාට ටික ටික 100 ම හුස්ම ගන්න පුළුවන් වෙනවා. 100 ම හුස්ම හෙලන්න පුළුවන් වෙනවා. අන්න එතකොට තමයි ඊළඟට මේ හුස්මේ ස්වභාවය අඳුනගන්නේ. මොකද්ද? දීගං වාස්ස සන්තු. දීර්ඝ හුස්ම ගනිද්දි දීගං අස්ස සාමීති පජානාති. මන් දැන් දීර්ඝවයි හුස්ම ගන්නේ කියලා දැනගන්නවා. එතකොට දීගං වා පස්ස සන්තු දීර්ඝ හුස්ම හෙලද්දි දීගං පස්ස සාමීති පජානාති. මන් දැන් දීර්ඝවයි හුස්ම හෙලන්නේ කියලා දැනගන්නවා. ඊළඟට තියෙන රස්සං වාස සන්තෝ කෙටියෙන් උස්ම ගනිද්දි රස්සං අස්ස සාමිති පජානාති. මන් දැන් කෙටියෙන් උස්ම ගන්නවා කියලා දැනගන්නවා. කෙටියෙන් උස්ම හෙලද්දි රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමිති පජානාති. කෙටියෙන් උස්ම හෙලනවා කියලා දැනගන්නවා. එතන මේක තියෙනවද? උවමනාවෙන් නිකන් මයිනහම පිඹින් නැහි දිගට පහලට උස්ම හෙලට ගන්න පහලට හෙලන එකක් තියෙනවද දැන් මෙතන? එහෙම නැහැ. එහෙම නම් අර විනාඩි 10න් සමාධිය දෙන එක අවශ්‍යක කරන්න ඕනේ. ඇයි මේක තියෙන්නේ කොහමද? පජානාතියා දැනගන්නවා අර සීයෙන් හුස්ම ගන්නකට හෙලනකට එයා මොකද කරන්නේ? එතකොට එයා දීර්ඝව හුස්ම ගන්න බව හෙලන බව කෙටියෙන් හුස්ම ගන්න හෙලන බව ඒ ඔක්කොම දකින්න මුල්ුණේ මොකද්ද? සීයෙන් හුස්ම ගන්න එක සීයෙන් හුස්ම හෙලන එක. එතන සීයෙන් හුස්ම ගන්නකට සීයෙන් හුස්ම හෙලනකට මෙයා මේක දැනගත්තා. අන්න ඊළඟට මොකද කරන්නේ? අන්න ඊළඟට තව එකක් යා පුහුණු වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් සීයෙන් හුස්ම ගන්නකට හුස්ම හෙලනකට දැන් එයාට තේරෙනවා මොකද්ද? දීර්ඝව හුස්ම ගන්න අවස්ථාවේදී දීර්ඝව කියලා දන්නවා. මං දැන් දීර්ඝව හුස්ම ගන්න කියලා. දීර්ඝව හුස්ම හෙලනකට දන්නවා මං දැන් දීර්ඝව හුස්ම හෙලන්න කියලා. කෙටියෙන් හුස්ම ගන්නකට දන්නවා කෙටි හුස්මෙන් ගන්නවා. කෙටියෙන් හුස්ම හෙලනකට දන්නවා. දැන් එයාට එතකොට ආශ්වාස ප්‍රශ්වාස වල වෙනස්කම් දෙකක් තියෙනවා. එකක් තමයි දීර්ඝව හුස්ම ගැනීමලත් දීර්ඝව හුස්ම හෙලීමලත් කියලා එකයි, කෙටියෙන් හුස්ම ගැනීමත් කෙටියෙන් හුස්ම හෙලීමත් කියලා එකයි. එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාස දීර්ඝ වේවා කෙටි වේවා ඒ ගැන සම්පූර්ණ දැනීමක් ඇති කර ගන්නවා කියලා හිතාගෙන එයා ඊට පස්සේ ආශ්වාස ප්‍රශ්වාසයේ සියයේ යොදන්න ඕනේ. ඒකට කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි ඉති සික්කති. මං ආස්වාස ප්‍රස්වාස කරනවා සම්පූර්ණින්ම ආස්වාස මේ දීර්ඝ කෙටි වෙන මේ ආස්වාස ප්‍රස්වාසයේ සම්පූර්ණින්ම සිය පිටුවාගෙන මං ආස්වාස ප්‍රස්වාස කරනවා සම්පූර්ණින්ම මේක දැනගෙන මං ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා අන්‍ය හික්මේ එතන තියෙන සික්කති හික්මෙනවා. අන්න එතකොට යා ආස්වාස කරනකටත් ඒ විදිහ. එතකොට යාට කෙටි ආස්වාස ඊළඟට දීර්ඝ ආස්වාස මේ දෙකම යා මනාවකට දැනගනිමින් තමයි හික්මෙමින් තමයි ආස්වාස ප්‍රස්වාස කරන්නේ. ඊළඟට යාට දීර්ඝ ප්‍රස්වාස කෙටි ප්‍රස්වාස ඒ ඔක්කොම යා දැනගෙන තමයි දැන් එතකොට එහෙම දැනගෙන පුරුදු කරන්න කරන්න වැඩින්නේ මොකද්ද? සිහිය වැඩෙනවා. දැන් එහෙම සිහිය වැඩිනකට දැන් මෙයාගේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? පස්සම් භයං කාය සංකාරං. කාය සංස්කාර කිවි ආස්වාස ප්‍රස්වාස. ආස්වාස ප්‍රස්වාස සැහැල්ලු වෙමින් හුස්ම ගන්නෙමි කියලා හික්මෙනවා. ආස්වාස ප්‍රස්වාස සැහැල්ලු වෙමින් හුස්ම හෙලන්නෙමි කියලා හික්මෙනවා. දැන් එතකොට එයා මොකද කරන්නේ? අර විදිහට හොඳට තේරෙන්න දැන් එයාට තේරෙනවා ආස්වාසය ප්‍රස්වාස කියන දෙකෙන්ම ලොකු සැහැල්ලුවත් එක්ක තමයි දැන් යාට බරක් නැතුව සැහැල්ලු වෙගෙන යනකට මොකද වෙන්නේ? හිත එකඟ වෙන්න පටන් ගන්නවා. හිත එකඟ වෙන්න පටන් ගන්නවා. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ හිත එකඟ වෙන්න පටන් ගන්නකොට මෙයාට හිතට හරි සනීපයක් ඇති වෙනවා. මෙයාගේ හිතට ප්‍රීතියක් ඇති වෙනවා. අන්නේ සනීප එක මොහොතකට එක විනාඩි පහකට කෙනෙකුගේ ජීවිතයක සමාධියක් ඇති වුණා නම් ඒ සමාධිය ඇති වෙච්ච වෙලාවේ හිතේ ඇති වෙන සනීපයයි අනිත් වෙලාවට ඒක කොටින් මේක કૃතිමව ගොඩනගා ගන්න බැරි ආකාරයයි මේ වෙනස යාට හොඳට අත්දකින්න පුළුවන්. එතකොට සමාධියක් ඇති වෙනකොට මෙයාගේ හිතට ප්‍රීතියක් ඇති වෙනවා. දැන් එතකොට ප්‍රීතිය ඇති වෙන්නේ සිතට. සිතට ප්‍රීතියක් ඇති වෙනවා අර සංසිඳිල්ල ආස්වාස ප්‍රස්වාස සංසිඳිල්ල මේක දැන් සිය මනාවකට පිහිටනවා. මොකෙන්ද පිහිටන්නේ මේ? ආස්වාස ප්‍රස්වාසයේ සිය මනාවකට පිහිටනකට මොකද වෙන්නේ? පීටි පටිසංවේදී අස්ස සිස්සාමේති සික්කති. දැන් යා හොඳට ප්‍රීතිය අත්දකින්න තමයි ආස්වාස කරන්නේ. දැන් යා හික්මින මම මේ ප්‍රීතිය ගැන හොඳට තේරුම් ගනිමින් මං ආස්වාස කරන්න ඕන. දැන් යා එතකොට සමාධියේ ලක්ෂණත් හඳුනා ගනිමින් තමයි දැන් ධ්‍යාන ලක්ෂණත් හඳුනා ගනිමින් තමයි ආස්වාස කරන්නේ. දැන් යා ප්‍රීතියට ඇලීමක් නෙමෙයි දැන් මේ කරන්නේ. මොකද්ද? ප්‍රීතිය හඳුනා ගනිමින් ආස්වාස කරමි කියලා හික්මෙනවා. ප්‍රීතිය හඳුනා ගනිමින් ප්‍රස්වාස කරමි කියලා හික්මෙනවා. දැන් එතකොට යා ප්‍රීති අඳුනා ගනිමින් එතකොට දැන් යා සමාධියේ තුලින් හිතේ ඇතිවෙච්ච සුවපත් භාවය අඳුනා ගනිමින් ප්‍රීති සතුට සොම්නස අඳුනා ගනිමින් ආස්වාස කරනවා. අඳුනා ඒ සොම්නස ප්‍රීති අඳුනා ගනිමින් ප්‍රස්වාස කරනවා. ඊළඟට තියෙනවා සුඛපටි සංවේදී අස්ස සිස්සාමිත සික්කති. දැන් යාට කයටත් මහා සැපයක් දැනෙනවා හිතටත් මහා සැපයක් දෙනවා. දැන් මේ සැපය ගැන හොඳට දැනගනිමින් තේරුම් ගනිමින් උස්ම ගැනම හික්මිනවා. දැන් එතකොට බලන්න මෙයා ආශ්වාස ප්‍රශ්වාස වලින් පිටපැන්නද? ආන්න දැක්කද? දැන් මේක හොඳ එකක් ඒක කෙනෙකුට තේරුම් ගන්න. දැන් සමහරට කායට සැපක් ප්‍රීතියක් ලැබුණට පස්සේ කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාස අමතක වෙනවා. ප්‍රීතිය පවත්වන්න හදනවා. සුඛේ පවත්වන්න හදනවා. සමාධිය නැති වෙනවා. ඒක වෙන්නේ මොකද? යා ආශ්වාස ප්‍රශ්වාසයේම රඳවා ගන්න අසමත් වීම නිසා. දැන් මේක කියනවා දැන් යා ප්‍රීතිය අත්දැකීමින් ප්‍රීතිය තීරුම් ගනිමින් ආශ්වාස ප්‍රශ්වාසයේමයි සිහිය රඳවන්නේ. ඊළඟට කායික මානසික සැප අත්දැකීමින් කායික මානසික සැප මනාකොට තීරුම් ගනිමින් හුස්ම ගන්නවා මම කියලා හික්මෙනවා. මම හුස්ම ගන්නේ මේ කායික සැපයේ මානසික සැපයේ මනාකොට තීරුම් ගනිමින් කියලා හික් වෙනවා. මෙන්න මේ විදිහට යනකොට දැන් එයාට දැන් ආස්වාස ප්‍රස්වාස කය සංසිඳිලා කියන්නේ දැන් සංසිඳිලා දැන් මෙයාට ප්‍රකටව පේන්නේ හුස්ම රැල්ල නෙමේ ප්‍රීතියත් සැපයත්. ප්‍රීතියත් සැපයත් ප්‍රකටව පේනකොට දැන් මෙයාට තියෙන්නේ විඳීමක් ගැමයි. විඳීමක් තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස වල හඳුනා ගැනීමක් තියෙනවා. හොදට විඳීමක් තියෙනවා. මේ හඳුනා ගැනීම විඳීමයි අයිති මොන සංස්කාර වලටද? කාය සංස්කාරද, වචී සංස්කාරද, චිත්ත සංස්කාරද? චිත්ත සංස්කාර. මේක තියෙනවා චිත්ත සංස්කාර පටිසංවේදී අස්ස සිස්සාමේති සික්කති. දැන් යා හඳුනා ගන්නදී විඳින දේ ගැන හොදට දැනගෙන මං ආශ්වාස කරනවා. හඳුනා ගන්න දේ විඳින දේ ගැන මං හොදට දැනගෙන ප්‍රශ්වාස කරනවා කියලා මෙයා ආශ්වාසයේ ප්‍රශ්වාස ආශ්වාස කිරීමටත් ප්‍රශ්වාස කිරීමටත් හික් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ටිකෙන් ටික මේ හඳුනා ගන්න දේ විඳින දේ සංසිඳෙනවා. මෙයාට තේරෙනවා ඒකේ ගොරෝසු ගති නැති වෙලා සියුම් වෙලා යනවා. හඳුනා ගැනීමත් විඳීමත් කියන දෙක සියුම් වෙලා යනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ඒ චිත්ත සංස්කාර සංසිඳ වෙමින් ආස්වාස කරනවා කියලා හික්මෙනවා. චිත්ත සංස්කාර සංසිඳ වෙමින් ප්‍රස්වාස කරනවා කියලා හික්මෙනවා. දැන් බලන්න මෙයා කොයිතරම් සියුම් විදියට තමන්ගේ කල්පනාව, තමන්ගේ සිහිය, තමන්ගේ වීරිය, තමන්ගේ නුවණ එක අරමුණක් ඔස්සේ දිනු කරන. මොකක්ද ඒ අරමුණ? ආස්වාස ප්‍රස්වාස ඔස්සේ දිනු කරනවා. දැන් එයාට හොඳට තේරෙනවා හිත මොකද්ද කියලා. හිතේ හොඳට තේරුම් ගන්නෙමින් සිත ආස්වාස කරනවා. එයි දැන් චිත්ත සංකාර සංසිඳුච්ච ගමන් දැන් සංස්කාර තමයි සිතහ ප්‍රතිබද්ධව තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් චිත්ත සංකාර සංසිඳුනාම සිත තමයි ප්‍රකටව පේන්න ගන්නෙ. දැන් එයා මොකද කරන්නේ? ආන්න සිත මනාකොට තේරුම් ගන්නෙමින් ආස්වාස කරනවා කියලා හික්මෙනවා. චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති. චිත්තපටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති. එතකොට මොකද වෙන්නේ? යාගේ සිත ගොඩාක් ප්‍රමුදිත වෙනවා. දැන් කායත් සැහැල්ලුයි. ඊළඟට හඳුනා ගැනීමත් සැහැල්ලුයි, විඳීමත් සැහැල්ලුයි. හිත ගැන තොඩට ප්‍රකටව පේනවා. දැන් හිතට ගොඩාක් ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. දැන් මේ චිත්ත ප්‍රීතියෙන් යුක්තව, චිත්ත ප්‍රමෝදයෙන් යුක්තව යා ආස්වාස කරනවා, ප්‍රශ්වාස කරනවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ හිත සමාධිය ධානයේ බලවත් වෙන්න බලවත් වෙන්න බලවත් වෙන්න මොකද වෙන්නේ? කාමච්ඡන්දයෙන් හිත නිදහස් වෙනවා, ව්‍යාපාදයෙන් හිත නිදහස් වෙනවා, උද්දච්ච කුක්කුච්චයෙන් හිත නිදහස් වෙනවා, විචිකිච්ඡාවෙන් හිත නිදහස් වෙනවා, තීන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දෙන් හිත නිදහස් වෙනවා. ඒ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවෙන් නිදහස් වෙන. දැන් මෙයාට පුළුවන් කාමයන්ගෙන් පීඩාවක් නැතුව, ගැටීමකින් පීඩාවක් නැතුව, නිදිමතෙන් අලස බවෙන් කායික මානසික පීඩාවක් නැතුව, සිත විසිරීමෙන් පීඩාවක් නැතුව, පසුතැවිල්ලෙන් පීඩාවක් නැතුව, සැකෙන් පීඩාවක් නැතුව හොඳට ධ්‍යානයේ තමන්ගේ පුරුදු කරගන්න පුළුවන් වෙනවා. ආනාපාන සතිය මුල් කරගෙන අන්න එතකොට තමයි යාට අර කලින් විදර්ශනා වඩලා තිබිච්ච එකේ අවබෝධය, වෙනම විදර්ශනා වඩලා තිබිච්ච එකේ අවබෝධය අන්න එතෙන්ට තමයි එකතු කරගන්න තියෙන්නේ. මේක ඊළඟට කියනවා අනිච්චානුපස්සීයස්ස සිස්සාමේතිසික. දැන් පංච නීවරණයන් යටපත් වෙලා හිත දැන් හොඳට ප්‍රබාස්ර වෙලා. දැන් මොකද මෙයා කරන්නේ? ප්‍රබාස්ර චිත්තයෙන් යුක්තව අනිච්චානුපස්සී දැන් එයා යථාර්ථයේ දකින හැටියට සීය යොමු කරනවා, මානසිකාරය යොමු කරනවා. මොකී අනිත්‍ය දැන් එයා දකින්නේ? ආස්වාසීත් අනිත්‍ය දකින්නවා, ප්‍රස්වාසීත් අනිත්‍ය දකින්නවා, දීර්ඝ ආස්වාසීත් අනිත්‍ය දකින්නවා, දීර්ඝ ප්‍රස්වාසීත් අනිත්‍ය දකින්නවා, කෙටි ආස්වාසීත් අනිත්‍ය දකින්නවා, කෙටි ප්‍රස්වාසීත් අනිත්‍ය දකින්නවා, මුළු ආස්වාස කයෙම අනිත්‍ය දකින්නවා. ඊළඟට ප්‍රීතියත් අනිත්‍ය දකින්නවා, ඊළඟට සුඛයත් අනිත්‍ය දකින්නවා, සංඥාවෙත් අනිත්‍ය දකින්නවා, වේදනාවෙත් අනිත්‍ය දකින්නවා, සිතෙත් අනිත්‍ය දකින්නවා. මේ වගේ මෙයා පුරුදු කරනවා අනිච්චානුපස්සී යස්ස සිස්සාමීති සික්කති. දැන් මෙයා ආස්වාස ප්‍රස්වාස මුල් කරලා ගුණ නැගූ ඒ සමාධිමත් සිත තුල සම්පූර්ණව දැන් බලන්නේ මොකද්ද? යා අනිච්චානුපස්සී අනිත්‍ය වශයෙන් බලමින් ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. අනිත්‍ය වශයෙන් බල ආස්වාස බලනවා, ප්‍රස්වාස බලනවා. දැන් ඔබට මතකද මේ ආස්වාස ප්‍රස්වාස අවිද්‍යා ප්‍රත්‍යයෙන් පවතින්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා. එවනම් ආස්වාස ප්‍රස්වාස ගැන මේ ලෝකේ අවිද්‍යාව ප්‍රහාණය නොකර කෙනෙකුට කිසි අවබෝධයක් නැහැ. ආස්වාස ප්‍රස්වාස තමාගේ දෙයක් කියලා හිතලා තමයි යා උස්ම ගන්න හෙලන්නේ. අයිතිකාරිය පනවාගෙන යා ඒක කරන්නේ. විතක්ක ਵਿਚාර මනසින් හිතන එක කරන්නේ යා තමා හිතනවා කියලා හිතාගෙනයි. හඳුන ගැනීම විදීම කරන්නේ තමා හඳුන ගන්නවා, තමා විදිනවා කියලා හිතාගෙන. ඒ ඔක්කොම නිර්මාණය කරලා දෙන්නේ අවිද්‍යාව විසින්. ඒතර අවිද්‍යාසහගත උස්මගත් උස්මෙහෙලපු එක්කෙනා දැන් මොකද කරන්නේ? සමාධිමත් සිතකින් නීවරණ යටපත් වෙච්ච සිතකින් දැන් බලනවා අනිත්‍ය වශයෙන්. අනිත්‍ය වශයෙන් ආස්වාස ප්‍රස්වාස බලනකොට අර ආස්වාස ප්‍රස්වාස මුල් කරගෙන තිබිච්ච අවිද්‍යාවට මොකද වෙන්නේ? ඒ අවිද්‍යාව ප්‍රහාණය වෙලා ඊගෙන අවබෝධය තියෙනවා. අවබෝධය තමයි විද්‍යාව. මොකක්ද අවබෝධය? අනිත්‍ය වූ ආස්වාසයක් තියෙනවා, අනිත්‍ය වූ ප්‍රස්වාසයක් තියෙනවා. ආ දීර්ඝ ආස්වාසයත් අනිත්‍යයි, දීර්ඝ ප්‍රස්වාසයත් අනිත්‍යයි, කෙටි ආස්වාසයත් අනිත්‍යයි, කෙටි ප්‍රස්වාසයත් අනිත්‍යයි. මේ ආස්වාස ප්‍රස්වාස සැහැල්ලුවීමත් අනිත්‍යයි. මේ ආස්වාස ප්‍රස්වාස නිසා හිත එකඟ වෙලා ඇතිවෙච්ච ප්‍රීතියත් අනිත්‍යයි. කායික මානසික සැපයත් අනිත්‍යයි. ඊළඟට හඳුනා ගැනීම විදීම දැන් චිත්ත සංකාරය ඔක්කොම අවිද්‍යාව පත්‍යයන් තිබුණේ අනිත්‍ය. දැන් මොකද වෙන්නේ මෙයාට? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාරය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට නොගන්න මට්ටමට මෙයා ප්‍රඥාව දිනු කරනවා. එතකොට මොකද වෙන්නේ? දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට අරගෙන මේ සංස්කාර පත්‍ය විඥාන වෙලා මේක හැදිලා ගියේ තණ්හා උපාදාන භව කියලා. මේක හැදෙන්නේ නැටි වෙන්න මෙතන මොකද වෙන්නේ මෙයාට? අන්න අවබෝධ වෙනවා ආස්වාස ප්‍රස්වාස අයිති දුකට. ප්‍රීතිය සැපය ඊළඟට සිත සංඥා වේදනා මේ ඔක්කොම අයිති දුකට. මෙයා ආස්වාස ප්‍රස්වාස තුල අනිච්ච සංඥාව හොඳට පුරුදු කරනකට මෙයා මෙතන දකිනවා දුක්ඛාරි සත්‍යය. අන්‍යයන් දුක පේන්නකට මොකද වෙන්නේ? යා දන්නවා මේකට තමයි ඇලුනේ. මේක මුල් කරගෙන තමයි ලෝකෙට ඇලුනේ. දැන් ඇලුනේ අවබෝධ නොවීම නිසා දුක. දැන් මට අවබෝධ වෙන නිසා මොකද වෙන්නේ? මට දුක කෙරෙහි කලකිරෙනවා. මොකක් කෙරෙහිද කලකිරෙන්නේ? දුක කෙරෙහි කලකිරෙනවා. දුක කෙරෙහි කලකිරුණාම මොකද වෙන්නේ? විරාගානුපස්සී යස්ස සිස්සාමේති සික්කති. දැන් මේ කෙරෙහි කලකිරිනකට දැන් එයාට ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාස කෙරෙහි තියෙන ඇල්ම දුරු වෙවි යනවා. ඊළඟට දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කෙරෙහි තිබෙච්ච ඇල්ම දුරු වෙවි යනවා. කෙටි ආස්වාස කෙටි ප්‍රස්වාස ගැන තිබෙච්ච ඇල්ම දුරු වෙවි යනවා. ආස්වාස ප්‍රස්වාස සංසිඳීම ගැන තිබෙච්ච ඇල්ම දුරු වෙවි යනවා. ප්‍රීතිය ගැන තිබෙච්ච ඇල්ම දුරු වෙවි යනවා. සැපේ ගැන තිබිච්ච ඇල්ම දුරවෙවි යනවා. අව ආශ්වාස ප්‍රශ්වාස අඳුනා ගැනීම විඳීම ගැන තිබිච්ච ඇල්ම දුරවෙවි යනවා. චිත්ත සංස්කාර ගැන තිබිච්ච ඇල්ම දුරවෙවි යනවා. සිත ගැන තිබිච්ච ඇල්ම දුරවෙවි යනවා. මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස මුල් කරගෙන මොකද වෙන්නේ? අවබෝධය ඇති වෙනකොට අන්න අවබෝධ කළ යුතු දුක අවබෝධ වෙනකොට ප්‍රහාණය කළ යුතු තණ්හාව ප්‍රහාණය වෙන විදියට ඇල්ම දුරවිවි යනවා. එතකොට මොකද වෙන්නේ? ඇල්ම දුර වෙන බව දකිමින් ආස්වාස කරනවා ප්‍රසආස කරනවා. එතකොට ඇල්ම දුර වෙන බව දකිමින් ආස්වාස ප්‍රසආස කරන්නේ මොන සංඥාව තුළද? අනිච්ච සංඥාව තුළ. අනිච්ච සංඥාව තුළ තමයි මේ විදිහට යා කරනකට මොකද වෙන්නේ? ඊට පස්සේ නිරෝධානුපස්සී ඇල්ම නිරුද්ධ වෙනවා යාට පේනවා. ඇල්ම නිරුද්ධ වීම දකිමින් ආසාහන්න. එතකොට මොකදනේ? ඇල්ම දැන් ඔන්නේ යාට මේ ගැන අවබෝධ වෙන්න වෙන්න වෙන්න ආස්වාස ප්‍රසවාස මුල් කරගත්තු ලෝකේ මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අයිතිකාරයක් නැහැ, මේක ආත්මයක් නැහැ කියලා අවබෝධ වෙන්න වෙන්න මොකදනේ? මේ කෙරේ තිබිච්ච ඇල්මට යා කලකිරෙනවා. මේ කෙරේ කලකිරෙනවා. කලකිරෙන්න මොකද වෙන්නේ? මේ කෙරේ තියෙන ඇල්ම දුර්විවි යනවා. ඇල්ම දුර්විවි යන්න යන්න දැන් මෙයාට තේරෙනවා ටික ටික මෙයාගේ හිතේ තියෙන තණ්හාව ක්ෂේවිවි යනවා කියලා. ක්ෂේවිවි කියලා මෙයාට තේරෙනවා තණ්හාව නිරුද්ධ වීම. තණ්හාව නිරුද්ධ වීම දකිමින් ආස්වාස කරනවා කියලා හික්මෙනවා. තණ්හාව නිරුද්ධ වීම දකිමින් ප්‍රස්වාස කරනවා කියලා හික්මෙනවා. දැන් එතකොට ආස්වාස ප්‍රස්වාස කරේ තියෙන තණ්හාව නිරුද්ධ වෙනකොට ඊළඟට ඒකේ ප්‍රීතිය සැපය හඳුනා ගැනීම විඳින් කරේ මේ තණ්හාව නිරුද්ධ වෙනකොට දිගින් දිගට මේක මේ වගේ එක එක නැට්ටි අඹ ගෙඩි හයක් තියෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? එක ගෙඩිය ගෙඩි අල්ලන්නේ නැහැ. අඹ ගෙඩි හයම තියෙන්නේ බැඳලා තනි නැට්ටට. ඒ නැට්ට කඩනවා. කඩපු ගමන් මොකද වෙන්නේ? අඹ ගෙඩි හයම වැටෙනවා. ඒ වගේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට තිබිච්ච ඇල්ම තමයි මේ එක අරමුණක් තුළ සමත විදර්ශනා දිනු කළා ප්‍රහාණය කරන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? පටිනිස්සග්ගානුපස්සී ඇල්ම දුරු කරමින් ඇල්ම බැහැර කරමින් ආස්වාස කරනවා ප්‍රසවාස කරනවා. එතකොට මොකද වෙන්නේ? යාගේ හිතේ අන්න යාට ඇති වෙනවා අර සංඥාව ආයම. මොකද්ද? ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. අන්න ඒ නිරෝධ සංඥාව තමයි ඊට පස්සේ යට අරමුණු වෙන්නේ. නිරෝධ සංඥාවකේ මොකක් නිරුද්ධ වීමද? තණ්හාව නිරුද්ධ වීම අරමුණේකට. ඒතකොට යා සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධේ තණ්හාව ක්ෂය කළ බව සාක්ෂාත් කරනකට ඕන යාට අවබෝධ වෙලා. එදොර අවිද්‍යාව දුර වෙලා පහළ වෙලා තින්නේ මොකද්ද? විද්‍යාව පහළ වෙලා දුකින් නිදහස් වෙලා අදකින්නේ විමුක්තිය. විඥා විමුක්ති දෙක යා සාක්ෂාත් කරනවා. ඒ වෙනකොට යාට ආනාපානසතිය මුල් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩිලා ඉවරයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ හරි විස්මිත ප්‍රඥාවකින් විස්මේජනක අවබෝධයකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්වා දෙනවා මේ ආනාපාන සතිය මුල් කරගෙන කෙනෙකුට සම්පූර්ණ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් ආකාරය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආන්නේ විදිහට කියන ආනාපාන සතිය තුළ ඉක්මෙන්නේ. එතන මේ විදිහට යම් කිසි කෙනෙක් දැන් මෙතන සම්පූර්ණ ආනාපාන සති භාවනාව ගැන විස්තරය තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනනට වදාලා ආනන්ද ඔන්න ඔය දස සංඥාව ඉගෙන ගන්න. මොකද්ද? අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුබ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. බලන්න මේ අපතුල දිනු කරන්න පුළුවන් සිහිය ප්‍රඥාව. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසන අහලා මේ ලෝකේ කී දහක් නිවන් අවබෝධ කළාද? කී කෝටියක් නිවන් අවබෝධ කළාද? බලන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේ දැන් මේ විස්තර කරන ධර්මයේ මනාකොට දේශනා කරපු එකක් නෙමෙයිද? මනාකොට දේශනා කරපු දෙය ස්වාකාතයි. මේ ජීවිතයේදී අවබෝධ කරන්න බැරි එකක්ද? පුළුවන් එකක්, සම්දික්කයි. ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන් එකක්, අකාලිකයි. ඇවිත් බලන්න කියලා කියන්න බැරිද මේවා? පුළුවන්, ඒහි පස්සිකයි. පච්චත්තං ඕපනායකයි, තමා තුලින්මයි මේක දියුණු කර කර බලන්න තියෙන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි, අන්න ආරය තමයි අල්ලගන්නේ. මොකද්ද? ආන්න බුද්ධිමත් එක්කෙනා හැඳ නෙවෙයි. මොකද්ද? දිව. බුදුරජාණන් වහන්සේ වදාලා යාව ජීවම් පිච්චේ බාලෝ පණ්ඩිතං පයුරුපාසති. දිවි තිබෙන තුරාවට අඥාන කෙනෙක් නුවණැති කැසුරු කරන්නේ නමුත් නසෝ ධම්මං විජානාති, ඔහුනම් ධර්මේ නොදකි. දිවහා සූපරසං යතා, සූපරසයෙහි සූපයෙහි රස නොදන්නා හැන්දක් දබ්බී සූපරසඤ්ඤතා, සූපේ රස නොදන්නා හැන්දක් වැනිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මොහුත්තම් පිච්චේ විඤ්ඤූ පණ්ඩිතං පයුරුපාසති. ප්‍රඥා සම්පන්න මිනිසයා එක මොහොතක කාල පරිච්ඡේදයක් නුවණැත්තෙක් ඇසුරු කරයි නම් කිප්පං ධම්මං විජානාති, ඔහු වහා වහා ධර්මයේ අවබෝධ කර ගනි. ජීවහා සූපරසඤ්ඤතා, ව්‍යංජන රසයේ වහා දැන ගන්නා දිවක් මෙනි. ඔබ හිතන ඇටි ඔබ කවුද? දන්නෝ දනිති. එදිර එක දන්නේ කවුද? නමුත් මෙහෙමයි, සමාධියක් වැඩෙන්නේ වටහා ගන්න බෑ කියලා තමන් දිවක් කියලා, තමන් කැන්දක් කියලා තමන් තක්සේරු කරගත්තොත් තමන්ට ක්ෂණ සම්පත්තිය අහිමි වෙනවා. තමන්ට මේක තේරුම් ගන්න බෑ, මට අමාරුයි කියලා අපි බහැර කරොත් ඉතින් ආයෙ වැටෙන්න තියෙන මොකේද? සංසාරෙට වැටෙන්න තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ, සංසාරෙට වැටිලා බේරිල්ලක් නෑ මේකේ. මේකේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන තනක ඉපදුනොත් හරි, අපි කොහොමද දන්නේ මේ මනුස්ස ජීවිතේම කොච්චර අමාරුද මේක කරගන්න? කියෙන් කී දෙනාද මේක කියන්නේ? මේක කියන කෙනෙකුට කියන්න දෙන්නෙත් නෑ, අහන කෙනෙකුට අහන දෙන්නෙත් නෑ. අන්න ඒ වගේ එකක් නෙතියෙන්නේ. ඉතින් එහෙම එකේ අපි ඊළඟ ජීවිතේදී මේ ලංකාවේ චතුරාර්ය සත්‍ය කවුරුවත් කියයි කියලා කවුද දන්නේ? ඒ වුණනම් අතීතයේ හිටපු අපේ ආච්චිලා සීයලා අත්තලා මුත්තලා නත්තලා පනත්තලා ඔක්කොම එහෙනම් ඔක්කොටම හම්බු වෙලානේ ක්ෂණ සම්පත්තිය. හම්බුන්නේ ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය කියන්නේ එතකොට මනුස්ස ජීවිතයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මොන ගැහිලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලට යාට පැමිණෙන එක. මේ අවස්ථාව ඉක්මවා ගියොත් එම අපිට කියන්න බෑ කොහේදී හම්බු වෙයිද කියලා. ඒ නිසා මේ ජීවිතේදී තමයි ඒක අපි හරි ගස්ස ගන්න තියෙන්නේ. මේ සංසාර ගමන පින්වතුනි යන්නේ අපිට උන හැටිට නෙවෙයි, අයිතිකාරයෙක් නැහැ. අයිතිකාරයෙක් නැති භාණ්ඩයක් අතින් අත යනවා වගේ. අපේ ජීවිතයේ කර්මයෙන් තමයි පවරලා තියෙන්නේ. කර්මයේ තමයි අරගෙන යන්නේ. කර්මයේ තමාගේ වශයෙන් පවත්තන්න බෑ, අනාත්මයි. මේ නිසා ඉබඳු ලෝකයක අපි ඉඳලා අපි මේක තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට දැන් ටික ටික නමුත් තේරෙනවා. මහා ලොකු දෙයක් තේරෙන්නේ නැතත් අපිට දැන් ඉවක්වත් තියෙනවනේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. මේ නිසා අපි හොඳට කල්පනාවට ගන්නට ඕනේ මේ කාරණාව. හොඳට කල්පනාවට අරගෙන අපි මේ ධර්මයේ හොඳට ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් ආනන්ද හැඳුනට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් ආනන්ද, මේ සඤ්ඤා 10 ඉගෙනගෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ගින් කියන්නේ. ඉතින් ආනන්ද හැඳුරෝ බුදුජානන් වහන්සේ ළඟින් මේ දස සඤ්ඤා ඉගෙනගෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් කිව්වා, පින්වත් ස්වාමීන් වහන්සේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දස සඤ්ඤා ස්වාමීන් වහන්සීට කියන්න කිව්වා කියලා. අහගෙන ඉන්න කියලා මොකද කළේ? මේ දස සංඥාව කිව්වා. දස සංඥාව කියලා අවසන් වෙනකොටම ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. මේ රහතන් වහන්සේ නම. හැබැයි එතකොට ඔබට හිතෙන්න පුළුවන් රහතන් වහන්සේලා බෙහෙත් ගත්තේ නැද්ද කියලා නේ? නෑ නෑ බෙහෙත් ගත්තා. ඇයි බුදුරජාණන් වහන්සේ බෙහෙත් ගත්තේ නැද්ද? බෙහෙත් ගත්තා. එක්තරා අවස්ථාවක් තියෙන බුදුරජාණන් වහන්සේට බඩ විරේකයක් කරගන්න උවමනා වෙනවා. ජීවකට කිව්වම ජීවක මොකද කරන්නේ? මානෙල් මල් නිල් මානෙල් මල් මිටි තුනක් හදලා දෙනවා. එක නිල් මානෙල් මල් මිටියක් නාහයට අල්ලලා ආශ්වාස කරාම නාය පොඩ්ඩක් ඒ බාල සුවඳ ඉහලට යාරියාම එක එක පාරක් බඩ විරේක වෙනවා. බලන්න කොච්චර දියුණු ක්‍රම තිබිලාද ඒ කාලේ. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට අනිත් භික්ෂුන් වහන්සේලාට බෙහෙත් වර්ග දීලා තියෙන ජීවක. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නියම කරපු කසාය ගැන, බෙහෙත් වර්ග ගැන, ඇඟේ ගාන තෙල් ගැන, ඇඟේ තවන ඒවා ගැන මේ ඔක්කොම විස්තරයක් හොඳ විස්තරයක් තියෙනවා මහවග්ගපාළි බේසජ්ජක්කන්දකේ. බුදුරජාණන් වහන්සේට මේ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව විශාල දැනීමක් තිබිලා තියෙනවා. ඉතින් මේ නිසා මේ භාවනාවෙන් ලෙඩසුව කර ගැනීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. භාවනාව ලෙඩස සනීප වෙනවා. ඒ තමයි රාග දේශ මොහ. ඒ ලෙඩේ සනීප වුණාම ඇති නේද? දවත් මොකද්ද? අනේ නිසා අපටත් මේ බුදුරජා අපගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අපශ්‍රවණය කළ අපිත් මේවා සන්තානේ පුරුදු කළා. අපටත් මේ ශ්‍රී සද්ධර්මයේ උපකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වහ වහ අවබෝධ වේවා. සාදු සාදු සාදු.